බුද්ධං වන්දේ ධම්මං වන්දේ සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ බුදෝ සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුං සරණින් ජයම වේවා සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ඉමං හිචාහං සමයේ කාලං කරෙයං කාමමස්ස ගතේ කෝ අභිසම්පරායෝති මාභායි මහානාම අපාපකන්තේ මරණං භවිස්සති අපාපිකා කාලකිරියම් සදහවත් වාසනාවන්ත පින්නතුනි අද සුපුරුදු පරිදි බදාදා දිනෙහි පැවැත්වෙන ධර්ම දේශනා මාලාවෙහි 7 වෙනි දේශනයයි අද මේ පැවැත්වෙන්නේ අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් අප තෝරාගත්තේ සංගතනිකායෙහි මහාවග්ගයේහි සරකාණි වග්ගයට අයිති මහානාම කියන සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ ඊටාම සමීපතම ඥාතිවරයෙක් වෙච්ච මහානාම කියන ශාක්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වෙතින් අහපු ප්‍රශ්නයකට දීපු පිළිතුරු වශයෙන් සඳහන් වන සූත්‍රයයි අද අපේ තේමාව මහානාම සූත්‍රය. ඉතින් මේ සූත්‍රයෙන් ධර්ම ශ්‍රවණය කරන කලින් අප ටික වේලාවක් අපේ මේ විසිරලා තියෙන සිතේ කාරමුණකට ගැනීමක් වශයෙන් අපි මෛත්‍රී භාවනාව පුහුණු කරමු. මෛත්‍රී භාවනාව තුළින් කෙරෙන්නේ එකතකින් අපේ සිතේ අනිත්‍යය පිළිබඳව තියෙන මෛත්‍රිය මෘදු භාවයේ දිනු කිරීම. ඒ ප්‍රතිඵල ලෙස අන් අය කෙරෙහි තියෙන අමනාපය දුරු වෙලා හිත සමාධිමත් වෙනවා. අනිත් අතින් ඒ තුළින් අපේ කුසලයේ ඉතාම ශක්තිමත් මට්ටමට පත්වන්නට මෛත්‍රී භාවනාව බුදුදහම තුළ නිතර අගය කරපු කාරණයක් උනන්දු කරවපු කාරණයක්. පින්නතුන් ඒ සඳහා සෝදානං වෙලා ඔබේ ශරීරය ඉඳගෙන සිටින භාවනාවට සෝදානංගින් වශයෙන් ඔබ ශරීරය පහසුවෙන් තබාගෙන පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. පින්නතුන්ට පුළුවන් නම් බිම වාඩි වෙලා ඉන්න එක වඩාත්ම පහසොයි වඩාත්ම අර්ථවත් වෙනවා. එහෙම නැතුණත් ඔබට පහසු ආසනයක ඉන්න. හැබැයි ඔබට පුළුවන් නම් ඔබේ ආසනය ටිකෙන් ටික සකස් කරගන්න. ඔබ කොයි වයසක හිටියත් කාලයක් යද්දී ඔබට හොඳ ආසනයක් නිර්මාණය වෙයි. ඒ වාඩිවෙලා සිටින ආසනය ඔබට දිග වේලාවක් කරදරයකින් තොරව ඔබේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්නට ඔබට ඒක බෙහෙවින්ම හේතු වෙයි. හොඳයි පින්නතුනි, ශරීරය සැහැල්ලුවෙන් තියාගෙන භාවනා ඉරියව්වට සෝදානම් වෙන්න. ශරීරය හොඳට ඍජුව තබාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන දැස් අඩවන් හෝ වසාගෙන අපි දැන් භාවනාවට සූදානම් වෙමු. ඔබ ඉන්න ඉරියව්ව ගැන මදක් හොඳට සිහිපත් කරන්න. හිස සිට පාදාන්තය දක්වාත්, දෙපා සිට හිස දක්වාත් ඉඳගෙන සිටින ඉරියව්ව හොඳට සිහිපත් කරන්න. හොඳට හුස්මක් ඉහළට අරගෙන මද වේලාවක් තියාගෙන නැවත හුස්ම පහළට හෙලන්න. ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගන්න. ශරීරය ගැන හොඳ අවධානයෙන් ඉන්න. ඔබේ නාසය ආශ්‍රිතව හිත තියාගන්න. විවිධ අරමුණු කරා යන සිත පරිමකං සතින් උපට්ඨපෙත්වා නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා කියලා ධර්මයේ සඳහන් වන ආකාරයට මුහුණ අභිමුඛ කොට නාසය ආශ්‍රිතව හෝ උඩුතල ආසනයේ හිත තියාගෙන වර්තමානය තුළ සිත පවත්වා ගන්න. එහෙම සිටින ගමන් දැන් ඔබ සිටින ස්ථානය පටන් ලෝවැසි හැමට මෙත් සිත වඩන්නටයි අප බලාපොරොත්තු වන්නේ. මෙම නිවසේ වෙසෙන සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. මෙම ගමෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. මෙම පලාතෙහි වෙසෙන සියලු සන්තුවයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් මෙම රටෙහි වෙසෙන සියලු සන්තුවයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් මෙම පෘථුවියෙහි වෙසෙන සියලු සන්තුවයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම සෞරග්‍රහ මණ්ඩලයෙහි වෙසෙන සියලු සන්තුවයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම ගැලක්සියේ සිටින සියලු සන්තුවයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම විශ්වයේ වෙසෙන සියලු සන්තුවයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ලෝවෙසෙන සියලුම සත්වයන් අතීත භවයන්හි මගේම ඥාතීන්සේ දකිමින් ඒ හැමට මා මෙත්සිතින් සෙත් පතනවා. මේ මුළු ලෝකයම වෙසෙන දරුවන් සත්වයන් මගේම දරුවන්සේ දකිමින් මා ඒ හැමට මෙත් සිතින් සෙත් පතනවා. හැම දෙනාගේම යහපත මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ මුළු විශ්වයම එකම දරු කැලක්සේ දකිමින් මා ඒ හැමට මෙත් සිතින් සෙත් පතනවා. සියලු සන්තුයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා වෙත්වා සෞසත හැමකල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකි වෙත්වා සෞසත හැමකල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකි වෙත්වා සෞසත හැමකල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී දේවත් වාසනාවන්ත පින්තුනි, ධර්ම දේශනාව ආරම්භයේ පටන්ම මේ මෙසිත තියාගෙනම ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට උත්සාහ ගන්න සීල සත්වෝ සුවපත් වෙත්වා කියන මෛත්‍රී සිතුවිල්ලෙන්ම මේ කාලය පුරාම වාසය කරන්න අදිස්ථාන කරගන්න. ඔබට යම් කිසි කෙනෙක් පේනවා නම් ඒ තැනැත්තා කෙරෙහිත්, කිසියම් කෙනෙක් ගැන ඔබට ඇහෙනවා නම් ඒ හඬ ඇහෙන තැනැත්තා පිළිබඳවත්, ඔබට කිසියම් කෙනෙක් මතක් වෙනවා නම් ඒ සිහිපත් වන කෙනාත් කියන මේ හැම කෙනා කෙරෙහිම මෛත්‍රී සහගතව මේ කාලය පුරාම උත්සාහ කරන්න. ඒ වගේම ඔබේ සිත ගැන ඉතාම අවධානයෙන් මේ කාලය තුළ ගත කරන්න. සිතට මේ මොහොතේ පහළ වෙන්නේ කොයි වගේ සිතුවිල්ලක්ද කියන අවධානයෙන් ඉන්න. කෙනෙක් ගැන මෛත්‍රියක්ද, අමනාපයක්ද, යමක් ගැන දැඩි ආශාවක්ද, විරසක බවක්ද, මේ ආදී වශයෙන් හොඳට සිත ගැන අවධානයෙන් ඉන්න. එහෙම සිටින අතරේදී ඔබට පුළුවන් නම් මේ පේන රූපය මා දකින්නේ නිරුද්ධ වෙච්ච රූපයක්, මගේ මනසින් මේ දකින්නේ, මනෝවිඥාණයෙන් මේ දකිමින් ඉන්නේ. මට මේ මොහොතේ හෙන ශබ්දයක් තියෙනවා නම් මේ ශබ්දය කනට පතිත වෙලා සෝත විඥානය හටගෙන සෝත විඥානය නිරුද්ධ වෙච්ච තැනකම ඒ අරමුණු කරගෙන මනෝ විඥාණයෙන් මේ දකින්නේ. ඒ දකින මනසත් අනිත්‍යයි කියලා දකිමින්ම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පුළුවන් නම් සැබවින්ම මේ අපට විමුක්තායතනය කරගන්නට පුළුවන්කම තියෙනවා. එක පැත්තකින් මෛත්‍රියත් අනිත් පැත්තෙන් මේ ලෝක යථාර්ථයේ පිළිබඳව අනිත්‍යතාවයත් මෙනෙහි කරමින් අපට මේ ධර්ම දේශනාවට සක්‍රීයව සහභාගී වෙන්න පුළුවන් නම් සැබෑ ලෙසම අපට මේ ධර්ම දේශනාව කෙලස් දුරවන ලෝභාදී අකුසල මූලයන් දුරවන විශේෂයෙන්ම අවිද්‍යාව ප්‍රහීන වෙන විමුක්තියටපත් වෙන ධර්ම දේශනාවක් බවට පත් කරගන්නට පුළුවන්. ඒ අදිස්ථානෙන් මේ කාලය පුරා වාසය කරන්න අදිස්ථාන කරගන්න. අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාවසෙන් තෝරාගත්තේ සංයුත නිකායෙහි මහා වග්ගයේහි සරකාණි කියන වග්ගයට අයිති මහා නාම කියන සූත්‍රය. භාගතුන් වහන්සේ ජීවමාන කාලයේ සිටිය ශාක්‍ය රජ කෙනෙක් තමයි මහා නාම කියලා කියන්නේ. ඔහුගේ පියා තමයි අමිතෝදන කියලා කියන්නේ. සුදෝදන රජතුමාගේ සහෝදරයෙක්. අනුරුද්ධ කියලා හාමුදුරු කෙනෙක් ඔබට මතක ඇති. භාගතුන් වහන්සේ කිඹුල්ලක් පුරයට වැඩම කරපු අවස්ථාවේදී ශාක්‍ය කුමාරවරුන් රැසක් මහණ වුණා. අනුරුද්ධ, කිඹිල, බගු, දේවදත්ත මේ ආදී පිරිසක්. අන්නේ පිරිස හිටිය අනුරුද්ධ හාමුදුරන්ගේ වැඩිමහල් සහෝදරය තමයි මහා නාම කියලා කියන්නේ. මොහු බුදුරජාණන් වහන්සේගෙන් අතිශය ප්‍රසාදයෙන් වාසය කරපු කෙනෙක්. නිතර භාගතුන් වහන්සේ ඇසුරු කරපු, ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරපු සදහවත් දායකයෙක් විදියට සඳහන් කරන්නේ. මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි අගතනතුරු දෙනකොට ස්වාමීන් වහන්සේලාට, මෙහෙණින් වහන්සේලාට වගේම ගිහි උපාසක උපාසිකාවන්ටත් විවිධ තනතුරු දීලා තියෙනවා. අන්නේ තනතුරු අතරින් භාගතුන් වහන්සේ සඳහන් කරනවා, ඒතදග්ගම් වික්ඛවේ මම ශාවකානම් උපාසකානම් ප්‍රණීත දායකානම් යදිදම් මහා නාමෝ සක්‍යෝ කියලා. මහණෙනි මගේ ශාසනයේහි ස්වාමීන් වහන්සේලා උදෙසා ප්‍රණීත දේවල් දෙන අය අතුරින්, ප්‍රණීත ආහාර පාන ආදිය දෙන අය අතුරින් මේ මහා නාම සාක්‍ය අග්‍රයි කියලා දේශනා කළා. ඔහු ස්වාමීන් වහන්සේලාට යමක් අවශ්‍ය නම්, උන්වහන්සේලා කැමති නම් ඒ දේ සඳහන් කළ නෙවෙයි තමන්ටම හිතෙලා නිසි අවස්ථාවලදී වඩාත්ම ඉහලින් අංග සම්පූර්ණව දන් දීපු කෙනෙක් හැටියට සඳහන් කරන්නේ. අනිත් අතින් ඔහු ඉතාම සුඛෝභෝගී ජීවිතයක් ගත කරපු කෙනෙක්, බොහොම ධනෙ තිමිච්ච කෙනෙක්. ඒක අපට පැහැදිලිව පේනවා අනුරුද්ධ කුමාරයා ඉතාම සස්ත්‍රීක ජීවිතයක් ගත කරපු කෙනෙක් කියන කාරණේ. අනුරුද්ධ හාමුදුරුවෝ කොයිතරම් සස්ත්‍රීක සුඛෝභෝගී ජීවිතයක් ගත කරාද කියතොත් ඔහු ජීවිතයට නැත කියන වචනේවත් අහලා නැහැ කියලා සඳහන් කරනවා. යම් අහවල් දෙයක් නැහැ කියන වචනේවත් ඔහු අහලා නැහැ කියලා. ඒ තරම්ම මොවුන් සැපවත් ජීවිත ගත කරපු අය. මේ මහා නාම ශාක්‍ය පිටින් විතර භාගතුන් වහන්සේ මුණ ගැහුණා. ස්වාමින් වහන්සේලා මුණ ගැහිලා කටයුතු කළා. ඔහු පිළිබඳව සඳහන් සූත්‍ර රැසක් ධර්මයේ තුල සඳහන් වෙනවා. ඒ සූත්‍ර අතුරින් බොහෝමයක සඳහන් වෙන කාරණා එක කරුණෝ කිහිපයකට ගොනු කරන්න පුළුවන්. විවිධ අවස්ථාවන්වලදී ඔහු ප්‍රශ්න කරපු කාරණා දිහා බලන විට බුදුරජාණන් වහන්සේ නිතරම සඳහන් කළ තියෙන්නේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ කාරණාවල වැදගත්කම. ඒ විතරක් නෙවෙයි, ඒ කරුණ සමනුත් රකින ගමන් අනිත් අයත් ඒ සඳහා උනන්දු කරවන්න කියන කාරණය. අනිත් අතින් යම් කිසි කෙනෙක් මේ දහමට පැමිණියනම් ආගතෝ ඉමං සද්ධම්මං කියපු විදිහට මේ සද්ධර්මයට යම් කිසි කෙනෙක් පැමිණියා නම් ඒ පැමිණියා කෙනා නැත්තම් ධර්ම ස්රෝතයට සදහම් නැමැති ගංගාවට පැවිසිච්ච කෙනා විසින් කළ යුතු කාරණා ගැන මොහු සමග සාකච්ඡා කළා තියෙනවා. අන්නේ වෙන දේශනා තුරින් අද අප මේ සාකච්ඡා කරන මහා නාම සූත්‍රය සරකාණි වග්ගයේ එන ප්‍රථම සූත්‍ර විදිහටයි තියෙන්නේ. දෙනක් භාගතුන් වහන්සේ වෙත ගිය මහා නාම ශාක්‍ය. ඔහු බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කළා, සතුරු සාමිච්ච කතා කළා, උන්වහන්සේ ඉදිරි පිටින්න ගමන් ප්‍රශ්නයක් අහනවා. මොකද්ද මේ ප්‍රශ්නය? ඔහු කියනවා, ස්වාමීනි, මා බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා සිතාම ප්‍රසාදයෙන් ආශ්‍රය කරන්නේ. උන්වහන්සේලා ගැන මම සිහියෙන් ඉන්න උත්සාහ කරනවා. මෙහෙම උන්වහන්සේලාත් එක්ක මං ඉතාම ප්‍රියමනාපව කාලය ගත කරලා මම නිවසට ගියාට පස්සේ මාලිගාවට ගියාට පස්සේ මට කටයුතු කරන්න වෙන්නේ ඉතාම සංකීර්ණ ජීවිත. ඔහු කියනවා, මම ස්වාමීනි, ගෘහස්ථ ජීවිතයේ ගත කරද්දී බන්තේ නැති හත්තිනා සමාගච්ඡාමි. මම බ්‍රාන්ත වූ ස්වභාවයෙන්, කලබල ස්වභාවයෙන්, කැළඹුණු සිතින් මම ඇතාව ආශ්‍රය කරනවා. ඇතාත් එක ගනුදෙනු කරනවා. බන්තේ නැති අස්සේන සමාගච්ඡාමි. මම බ්‍රාන්ත වූ සිතින්, කලබල වූ සිතින්, වික්ෂිප්ත වූ සිතින් මම අස්සයත් එක කටයුතු කරනකොට කටයුතු කරන්නේ. බන්තේනපි රතේන සමාගච්ඡාමි. බන්තේනපි සකටේන සමාගච්ඡාමි. බන්තේනපි පුරුෂේන සමාගච්ඡාමි. මම බ්‍රාන්ත වූ සිතින්, කලබල වූ සිතින්, වික්ෂිප්ත වූ සිතින් මම රත සමග කටයුතු කරනවා. කරත් සමග කටයුතු කරනවා. මම පුරුෂයන් සමග කටයුතු කරනවා. මෙහෙම මා වික්ෂිප්ත වූ සිතින් කටයුතු කරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහිය මට නැති වෙලා යනවා. සංඝ රත්නය ගැන, ධර්මය ගැන තියෙන මානසිකාරය, සිහිය මගේ අතින් ගිලිහෙනවා. මෙන්න මෙවැනි අවස්ථාවකදී බ්‍රාන්ත වූ සිතින්, කැළඹුණු වූ සිතින් මම ඇතුම්, අස්වයන්, රතයන්, සකට, පුරුෂයන් මේ දේවල් ඇසුරු කරන අවස්ථාවකදී මිය ගියෝතින්, මා මරණයට පත් වුණෝතින්, අන්නේ මරණයට පත්වෙච්ච අවස්ථාවකදී මගේ ගතිය, මගේ පරලෝ ජීවිතය කොහොම වෙනවාද කියලා අහනවා. ඉමං මේ චාහං සමයේ කාලංකරේය කාමමස්ස ගති හෝ අභිසම්පරායෝති කියලා. මෙවැනි තත්ත්වයක් මත මා මිය ගියෝතින් මගේ මරණය කොයි වගේ දෙයක් වේද, මරණය මතු ජීවිතය කොයි වගේ දෙයක් වේද කියලා මේ මහානාම ශාක්‍යයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. මේක පින්නතුනි ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මේ අවස්ථාවේදී මහානාම ශාක්‍ය පුත්‍රයා සඳහන් කරනවා, ඔහු මේ පරලොව ජීවිතය ගැන ඉතාම වැදගත් කාරණයක් මේ අහන්නේ. ඔබටත් ඔබේ ජීවිතය ගැන කැමිට තියෙන පුළුවන් ප්‍රශ්නයක් මේක. ඔබ එක විටක බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ පූජා පවත්වනවා, ධර්ම ශ්‍රවණය කරනවා, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරනවා, ඇතැම් විට මෛත්‍රී භාවනාදී භාවනා කරනවා, පංචශීලයේ සමාදන් වෙලා ආරක්ෂා කරනවා. මෙන්න මෙවැනි ජීවිතයක් ගත කරන අවස්ථාවකදී ඔබත් ජීවිතයේ නොඑක් විදිහෙහි සංකීර්ණ අවස්ථාවල පසු වෙනවා. නොඑක් විදිහේ ලෙඩ රෝගවලට පත් වෙනවා. දරුවන්ගේ, ඥාතීන්ගේ රැකිරක්ෂාවල කටයුතු කරනකොට ඉතාම සංකීර්ණ ජීවිත ඔබ ගත කරන්නේ. අන්නෙවෙනි අවස්ථාවක මරණයට පත් වුණොතින් අපේ ගතියත් කොමන තත්වයකට පත් වේද කියන ප්‍රශ්නය අද සමාජයේ බොහෝ දෙනාගේ තුල තියෙනවා. අන්න ඒ ප්‍රශ්නත් අපට निराකරණය කරගන්න තියෙන අවස්ථාවක් තමයි මෙන්න මේ සූත්‍රයේ සරකාණි වග්ගයේන මහානාම සූත්‍රය. භාගතුන් වහන්සේ මෙහිදී සඳහන් කරනවා, මා භායේ මහානාම, මා භායේ මහානාම, අපාපකන්තේ මරණං කරිස්සති. අපාපිස්ස කාලකිරියාය මහානාම ඔබ බය වෙන්න එපා. මහානාම ඔබ බය වෙන්න එපා. ඔබේ මරණය ලාමක මරණයක් වෙන්නේ නැහැ. ඔබේ ගතිය, ඔබේ නැවත ඉපදීම ලාමක උපතක් වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. ඔබේ මරණය ලාමක මරණයක් වෙන්නේ නැහැ. ඔබේ කලුරිය කිරීම ලාමක වූ පහත් වූ කලුරිය කිරීමක් වන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? යස්ස කස්සකි මහානාම දීගරත්තං සද්ධා පරිභාවිතං චිත්තං සීල පරිභාවිතං චිත්තං සුත පරිභාවිතං චිත්තං ඡාග පරිභාවිතං චිත්තං පඤ්ඤා පරිභාවිතං චිත්තං. යම් කිසි කෙනෙකුගේ සිත බොහෝ කාලයක් ශ්‍රද්ධාව පුහුණු කළ තියෙනවා නම්, සිල්වන්ත භාවය පුහුණු කළ තියෙනවා නම්, ත්‍යාගී භාවය පුරුදු කළ තියෙනවා නම්, ශ්‍රුතවත් භාවය පුරුදු කළ තියෙනවා නම්, ප්‍රඥාව පුරුදු කළ තියෙනවා නම්, මෙන්න මේ කරුණ පහ නිසා ඔහුගේ ශරීරය අත්හරිනකොට ශරීරයේ කැඩිලා බිඳිලා ගියත් ඔහුගේ සිත ඉහළ තැනකට යනවා කියලා සඳහන් කළා. ඔහුගේ සිත උද්ධංගාමි හෝති විශේෂගාමි කියලා සඳහන් කරනවා. උද්ධංගාමි හෝති විශේෂගාමි උඩට යන්නේ විශේෂත්වයකටපත් වෙනවා කියලා සඳහන් කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ උදාහරණයක් දක්වනවා. ඉතාම ශක්තිමත් පුරුෂයෙක් ගෙතෙල් කලයක් හරියේ නැත්තම් තෙල් කලයක් හරියේ අරගෙන ගැඹුරු ජලයේහි යටට අරගෙන ගිහිල්ලා ජලයේ යට දෙමේ කලය බින්දුතින් කලය කුඩු කරවතින් මේ කලයේ තියෙන ගෙතෙල් වලට නැත්තම් එහි තියෙන තෙල් වලට කුමක්ද වෙන්නේ? වතුර යටදී කොයිතරම් යට වතුරකදී මේ කලය බිඳීමටපත් උනත් කලෙහි කෑලි ටික වතුරෙහි ජලාශයෙහි පතුලට යනවා. නමුත් අර කලෙහි තියෙන ගිතෙල් ටික කලෙහි තියෙන තෙල් ටිකට මොකද වෙන්නේ? ඒ තෙල් ටික ඉහළට එනවා. අර ගිතෙල් කලෙහි ගිතෙල් ටික වතුර උඩට හැවිලා වතුර උඩ පා වෙනවා. තෙල් ටික එහි කලෙහි තියෙන ඒ වළං කැබලි ටික ඒ කැඩිච්ච දේවල් ටික බර තියෙන දෙයක් නම් ඒ යටට යනවා. මෙන්න මේ වගේම තමයි මේ ගිතෙල් කලයෙන් භාගවතුන් වහන්සේ උපමා කරන්නේ. අපේ ජීවිතයත් කොයිතරම් සංකීර්ණ අවස්ථාවක මිය ගියත් අපේ මේ ශරීරය කැඩිලා බිඳලා යන්න පුළුවන්. මවගේ ආහාරයෙන් මුලින් පෝෂණය වෙලා ඊට පසු අපි ගත්තු බත් කව්පිය ආදියෙන් පෝෂණය වෙච්ච මේ ශරීරය යම් කිසි දවසක කැඩිලා බිඳලා ගියත් ශරීරයේ මරණයෙන් පස්සේ කපුටන්, සුනකියන්, ගිජුලිහිණියන්, සිවලුන් මේ වගේ සත්‍යයන් අනුභව කළත් ශරීරයට කොයිතරම් හානියක් වුණත් අර කලෙහි කැලී ටික බිමට ගියා වගේ වතුර පතුලට ගියා වගේ මේ ශරීරයට හානියක් වුණත් ශරීරය සතෙකුගේ ආහාරයක් වුණත් ඔහුගේ මනස එතනින් නික්මිලා මනස ඉහළ තැනක ප්‍රතිසන්දි ලබනවා, සුගතියකට යනවා කියලා සඳහන් කළා. මෙන්න මේකයි පින්නතුනි සූත්‍රයේ සාරාංශය. මහානාම සාක්‍යයාට භාගතුන් වහන්සේ මේ කරුණ සඳහන් කරනකොට ඔහු බෙහෙවින්ම සතුටටපත් වුණා. පින්නතුනි ඔබටත් ඔබේ ජීවිතය ගැන සතුටක්, විශ්වසනීයත්වයක්, සුරක්ෂිත භාවයක්, කරකවරණයක්, පිළිසරණක් සලස්වා ගත හැකි ආකාරය, සලසා ගත යුතු ආකාරය මේ සූත්‍රයෙන් මනාව පැහැදිලි වෙනවා. අපි සාමාන්‍යයෙන් එදිනෙදා දාන ආදී පින්දහම් කරනවා, සිල්වන්ත භාවය ඇති කර ගන්නවා, විවිධාකාරයේ භාවනා කමඨන් අපි කරනවා. මෙන්න මේ කුසල දහම් කරන අතුරේදී අපි කොයිතරම් දුරට ඒවා ශක්තිමත්ද කියලා අපට බලන්නට මේ හොඳම අවස්ථාවක්. මහානාම සාක්‍යහන ප්‍රශ්නය. අපේ ජීවිතයේ ඉතාම සංකීර්ණ අවස්ථාවක ඔහු රාජ්‍ය පුත්‍රයෙක් විදියට, රජ කෙනෙක් විදියට ඔහු කාලය ගත කරද්දී එකල ඔහුට තිබෙච්ච වගකීම තමයි ඇත් අස්ත්‍රිය පාබල කියන මේ සිවුරඟ සෙනග සමග ඔහුට කටයුතු කරන්න වෙනවා. නොයෙක් විදිය රාජපුරුෂයන් සමග කටයුතු කරන්න වෙනවා. ඇතැමිට රටවැසියන්ට දඬුවම් දෙන්න වෙනවා. මේ වගේ කටයුතු කළත් ඔහු කාලය ගත කරන්නේ ඔහු වැඩිපුර බර වෙන්නේ කුමක් සඳහාද? ඔහුගේ ළඟ තියෙන්නේ ශ්‍රද්ධාව, සීලය, සෘතවත් භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව. මෙන්න මේ කරුණවල බල වැඩි ඔහුට. එහි බලය වැඩි, එහි බර වැඩි. අන්න ඒ නිසා ඔහු කොයිතරම් සංකීර්ණ අවස්ථාවක මිය ගියත් ඔහුගේ පරලොව ගතිය දුගතියක් වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී උන්වහන්සේ එකාතකින් ධර්ම දේශනා කරන්නේ අපේ ජීවිත මෙලොව වශයෙන්ම සාර්ථක කරගන්න. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියපු විදියට මේ කරුණු වලින් අපි සාර්ථකව ඉන්නකොට අපේ මෙලොව ජීවිතය හුඟක් සාර්ථක වෙනවා. උත්සාහයෙන් වැඩ කරනකොට, ඒ වැඩ කරන දේවල් වලින් උපයන දේ ආරක්ෂා කරනකොට, හොඳ මිතුරන් ආශ්‍රය කරනකොට, තමන්ට ලැබෙන ආදායමට සරිලන විදියට වියදම් ආදිය සකසා ගන්නකොට අපිට මේ ජීවිතයේ කිසියම් විදිය සාර්ථකත්වයකට පත් වෙන්න පුළුවන්. නමුත් එතනින් නොනවති අපේ සැබෑ සාර්ථකත්වය කියලා කියන්නේ හුදෙක් අධ්‍යාපනික, ආර්ථික, භෞතික, ඥාතිමය වශයෙන් විදින සාර්ථකත්වය විතරක් නෙවෙයි. අපේ සතුට, සාර්ථකත්වය ස්ථිරණය කරන අවසාන සාධකය වෙන්නේ අපි කොයිතරම් දුරට මානසිකව සතුටෙන් ඉනවද කියන කාරණය. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨහ මනෝමය කියන්නේ මේකයි. මනස තමයි අපේ සීලම ක්‍රියාකාරීත්වයන්ට මුලින් යන ප්‍රධානත්වයට පත්වන කාරණය. මෙන්න මෙතෙන්දී අපේ හිත හැකිතාක් දුරට පිරිසිදුව තබා ගැනීමට අවශ්‍ය වෙනවා. ලෝභය, ద్వේෂය, මෝහය කියන මේ අකුසල මූලයන් තුන අඩු වෙන විදියට, දුරු වෙන විදියට අපේ ජීවනචර්යාව සකසා ගන්නට අවශ්‍ය වෙනවා. මේ සඳහා තමයි බුදුදහමෙන් අපට එකතකින් පරිත්‍යාග ශීලීත්වයේ අනුදැන වදාරන්නේ. අනිත් අතෙන් සිල්වන්ත භාවය, තවත් පැත්තකින් මෛත්‍රී භාවනාව. දානේ, සිල්වන්ත භාවය, මෛත්‍රී භාවනාව. මෙන්න මේ කරුණු තුනෙන් අපට පුළුවන්කම තියෙනවා හුඟක් දුරට අපේ හිතේ තියෙන ලෝභ, ద్వේෂ, මාන, ඊර්ෂ්‍යා මේ වගේ අකුසල යටපත් කරගන්නටත්, අවිද්‍යාව දුරු වෙන මාවතට පිවිසෙනටත් මේ අපි රකින දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවයේ කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවලින් අපට ලබා දෙන අනුශාසනය මේ. මේත් එක්ක පින්නොතින අපි තවදුරටත් ඉදිරියට ගිහිල්ලා අපට මුණගැහෙන කල්යාණ මිත්‍රාස්තනෙන් අපි ධර්මයේ තේරුම් ගන්නවා. ධර්මයේ තේරුම් ගන්නකොට අපේ ජීවිතයේ කරුණු පහක් ටිකෙන් ටික දිනු වෙනවා. අපි ශ්‍රවණය කරන ධර්මයේ ආනිසංස අපි දකිනකොට අපට උනන්දුවක් ඇති වෙනවා මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්නට. එහි මූලික පදනම තමයි ශ්‍රද්ධාව කියන එක. බුදුරජාණන් වහන්සේ තුල තිබුණු මෛත්‍රී, ප්‍රඥාදී ගුණ ගැන අපට සිහිපත් වෙනකොට අපේ සිතේ ප්‍රසාදයක්, උනන්දුවක් ඇති වෙනවා. ඒ වගේම සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදිහට බුදුරජාණන් වහන්සේගේ ඥානයන් අවබෝධය ගැන අපට වැටහීමක් ඇති වෙන විට අපට ලොකු සතුටක් ඇති වෙනවා මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්නට. අපි ඊට පස්සේ සිල්වන්ත වෙනවා. කායික වාචික සංවරය ඇති කරගන්නවා. එපමණකින් නොනවති අපි පුලුවන් තරම් දුරට ධර්ම ශ්‍රවණය කළා ශ්‍රුතවන්ත භාවය, දහම් දැනුම දිනු කරගන්නවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපි ළඟට ත්‍යාගවන්ත භාවය, දන් දීම ටිකෙන් ටික පුරුදු කරනවා. මසුරු මල දුරු කළා, නිතරම අනිත් කෙනෙක් කෙරෙහි යමක් දෙන අදහසින් දැහැත සෝදාගෙන අපි ඉන්නේ. අපට යම්කිසි දෙයක් දෙන්න බැරි වුණත්, අපහසුතාවයක් තිබුණත්, වෙන කෙනෙක් දානයක් දෙන අවස්ථාවේදී හරි අපි ඒක සතුට සිතින් අනුමෝදන් වෙන පුළුවන් මානසිකත්වයක අපි නිතර කාලය ගත කරනවා. මේක තමයි පරිත්‍යාග ශීලීත්වයේ තියෙන ගණි ලක්ෂණය. අනිත් අතට අපි ටිකෙන් ටික ප්‍රඥාව දිනු කරන්න, ධර්මාබෝධය තුළින් කම්මස්සකතා ඥානය ඇති කරගෙන ටිකෙන් ටික මේ ලෝක යථාර්ථය අවබෝධ කරගන්නට අපි ටිකෙන් ටික ධර්මඥානය දිනු කිරීමෙහි මේ අනුපූර ප්‍රතිපදාව අපි ඉදිරියට ගමන් කරනවා. මෙහිදී මහානාම සාක්‍යයට බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවකදී අනුශාසනයක් කරනවා. කොහොමද අපේ ජීවිතය මරණය මැත්තේ සුගතිය ස්ථාවර කරගන්න කොහොමද කියන එක ගැන මේ කරුණ සඳහන් කළා. තවත් උපමාවක් භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ මොකද්ද? යම්කිසි ස්ථානයක ගහක් තියෙනවා නම්, ඒ ගස කිසියම් පැත්තකට හැරිලා තියෙනවා නම්, නැමිලා තියෙනවා නම්, නැගෙනහිර දිශාවට කිසියම් ගසක් ඇලවිලා තියෙනවා නම්, පහත් වෙලා තියෙනවා නම්, අන්නේ දෙහිවීම නැමිච්ච ගහ ගහේ කොයි පැත්තෙන් කැපුවත් වැටෙන්නේ අර නැමිච්ච නැගෙනහිර දිශාවට. අන්නේ වගේ යම්කිසි කෙනෙකුගේ ජීවිතය අවසානය කොයිතරම් අභාග්‍ය සම්පන්න ලෙස ජීවිතය අවසානය සිදු වුණත්, ඇතැම් විට අකුසල කර්ම විපාක හේතුවකින් බොහොම දුක්ඛදායි ලෙස ලෙඩ දුකකින් හෝ වේවා, ප්‍රියනතුරකින් හෝ වේවා, නැත්නම් සතුරු කරදරයකින්, ස්වාභාවික උපද්ද්‍රවයකින්, නොඑක් විදිහෙහි වසනයකින් ජීවිතයේ අවසාන මොහොත ළඟුණත්, ඒ විතරක් නෙවෙයි තමන්ගේ ශරීරය ඊටාම සංවේගදායී ලෙස ශරීරයේ කැඩිලා බිඳිලා ගියත් ඇතැම් විට ඔහුට කියලා අවසාන කටයුතු ගෞරවාන්විත කරන්න බැරි වුණත්, යම්කිසි තැනැත්තෙක් ශ්‍රද්ධාව, ශීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව කියන මේ කරුණු දිනු කළ තියෙනවා නම්, මේ තැනැත්තාගේ ශරීරය නෙවෙයි ලොකුම සාධක වෙන්නේ, ඔහු මනසින් උසස් මට්ටමක ඉන්නේ. ඒ උසස් මට්ටමට සරිලනසේ ඉහළ තැනක උද්දංගාමි, විශේෂගාමි කියපු විදියට මනස දිනු කරගත්තු සිත සීල පරිභාවිතං චිත්තං, සද්ධා පරිභාවිතං චිත්තං, ඛාග පරිභාවිතං චිත්තං, සුත පරිභාවිතං චිත්තං, පඤ්ඤා පරිභාවිතං චිත්තං. ශ්‍රද්ධාව, සිල්වන්ත භාවය, සුරතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව කියන මෙන්න මේව දියුණු කරපු හිත අර ගහ නැගෙනහිර පැත්තට අනිවාර්යෙන් වැටෙනවා වගේ මේ දියුණු කරගත්තු සිත ශ්‍රද්ධාදී ගුණධම් වලින් පෝෂණය කරගත්තු සිත ඉහළ තැනක ප්‍රතිසන්දි ලබනවා කියලා සඳහන් කළා. පින්නතුනි, භාග්‍යවතුන් වහන්සේ තයෝ ධම්ම සූත්‍රය සඳහන් කළා මේ ලෝකයේ උපදිච්ච කෙනෙකුට තියෙන ප්‍රධාන ජීවිත අභියෝග තුනක් ගැන. මොනවද ඒ? ඒ තමයි මහලු වීම කියන සාධකය, ඊළඟට මරණය කියන කරුණ, ඊළඟට නැවත ඉපදීම කියන මේ අභියෝගය. මහලු වීම, මරණයටපත් වීම, නැවත ඉපදීම, මෙන්න මේ කරුණ තුන තමයි කෙනෙක්ගේ ජීවිතය අභියස තින ලොකුම අභියෝග. මෙන්න මේ කාරණා තුන තියෙන නිසා තමයි ලෝකයට ශාස්ත්‍රවරයෙක් අවශ්‍ය වන්නේ. ඒ ශාස්ත්‍රවරයාගේ ධර්මයේ ලෝකෙ බැබලෙන්නේ මෙන්න මේ කරුණ තුන තියෙන නිසා කියලා සඳහන් කළා. ලෝකයාකට දහමක් අවශ්‍ය වන්නේ, ලෝකයේ තථාගතයන් වහන්සේ කෙනෙක් බබලන්නේ, උන්වහන්සේ දේශනා කරන පරම පිවිතුරු දහම ලෝකයේ බැබලෙන්නේ මෙන්න මේ කරුණ තුනක් ලෝකයේ තියෙන නිසා. අපි වයසට යන්නේ නැත්නම්, අපි මරණයටපත් නොවෙනවා නම්, නැවත නූපදිනවා නම් අපට ධර්මයක් අවශ්‍ය නැහැ, අපට ගුණධමයක් අවශ්‍ය නැහැ. අපට ධර්මයක් අවශ්‍ය වන්නේ, අපි හැමදාම මේ වගේ ශරීර සෞඛ්‍යයකට නැහැ, අපි ටිකෙන් ටික දුර්වල වෙනවා. අවසාන කාලේ අපි ඉන්න ඥාතින් වියෝ වෙලා ඇතැම් විට අපි තනි වෙන්න පුළුවන්, ශාරීරිකව ඉතාම දුර්වල වෙන්න පුළුවන්, අපත් සමග කවුරුවත් කතා නොකරන මට්ටමටපත් වෙන්න පුළුවන්. අන්න එවැනි අවස්ථාවකදී තමා අසරණ නොවෙන්නසේ ධර්මයෙන් පිළිසරණක් අපි සකසා ගන්නට ඕන. අනිත් කාරණේ මරණය. මරණාසන්න මොහොතේ අපට තියෙන මේ සියලුම දේවල් අහිමි වෙනවා. කොයිතරම් ඥාති මිත්‍රාදීන් හිටියත්, අපි කොයිතරම්නම් අනිත්යට උදව් කළ තිබුණත්, කොයිතරම් ධනයක්, රක්ෂණයක්, මේ කොමන දේ අපට තිබුණත් ඒ කිසිම කෙනෙකුට උදව් කරන්න බැරි වෙලාවක් එනවා. ඇත්තෙම අපට ඉන්න ඥාතීන්, අපේ දේපල, අපි දමල තියෙන ජීවිත රක්ෂණය, මේ කොයිතරම් දේවල් ඉහළම මට්ටමින් තිබුණත් ඒ කිසිම දෙයකට හෝ පුද්ගලයෙකුට අපට උදව් කරන්න බැරි අවස්ථාවක් මේ ජීවිතයේ යම් කිසි අවස්ථාවක් එළඹෙනවා. අන්නේ එළඹිච්ච අවස්ථාවට සාර්ථකව මුහුණ දෙන්න ඔබ සූදානම්ද කියලා කලින්ම විමසලා බලන්න, පරික්ෂා කළ බලන්න. දවසට අඩුම ගානේ විනාඩි දෙකක්වත් නැද්දක පියාගෙන ඔබ හිතන්න. සබ්බේ පියේහි මනා භාවෝ නානා භාවෝ විනා භාවෝති කියපු විදියට, මං ප්‍රිය මනාප, මං ඊටාම කැමති මගේ දේපල, දරුවන්, ඥාතීන්, මගේ මේ ශරීරය, මේ හැමදේම මට වෙන් වෙලා යනට සිද්ධ වෙනවා නේද කියන එක අඩුම වශයෙන් දවසට විනාඩි දෙකක් හරි සිහිපත් කරන්. අන්නේත් එක තමන් අදිස්ථාන කරගන්නෝ සබා තමන්ගේ ජීවිතයේ සැබෑ ලෙසම සැනසීම ලැබෙන කාරණයක් සකසා ගන්නට උදා කරගන්නට. මෙන්න මේ අතරනොත් පින්නතුනි, බුදුහාමුදුරෝ මේ ධර්මයක් ලෝකයට අවශ්‍ය කරන ප්‍රධානම දේ හැටියට සඳහන් කළේ නැවත ඉපදීම කියන කාරණය. අපි වයසට ගියත් මරණයටපත් උනත් ඒ සියලුම කාරණා මෙලවට විතරයි සීමාවන්නේ. එයින් පස්සේ අපේ ජීවිතයේ සපුරාම අවසන් වෙනවා නම්, සසර ජීවිතේ නිමාවටපත් වෙනවා නම් අපට ඇත්තම පින්නතුනි ඒත් ධර්මයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපට ධර්මයක් අවශ්‍ය වන්නේ හුදෙක් මැරෙන නිසා නෙවෙයි පින්නතුනි. අපට ධර්මයක් අවශ්‍ය වන්නේ අපි නැවත ඉපදෙන නිසා. නැවත ඉපදීම තීරණය කරන සාධකය වන්නේ අපි කොයිතරම් ඉහළ මානසිකත්වයක ඉන්නවද කියලා. අපේ මානසිකත්වයේ මනුස්ස ලෝකෙට පල්ලෙහා මට්ටමකින්ද තියෙන්නේ? මනුස්ස මානසිකත්වයෙන් පංචශීලයේ ආරක්ෂා කරමින් පින්දහමට නැඹුරු මානසිකත්වයකද තියෙන්නේ? නැත්නම් මව්පියන්ට සැලකීම, මසුරු මල දුරු කිරීම, ප්‍රිය වචන කතා කිරීම, කේලම් කීමෙන් දුරු වීම, ශ්‍රද්ධාව, සිල්වන්ත භාවය, මේ වගේ ඉහළ මට්ටමකින් අපි දෙවියන්ගේ මට්ටමින් දෙන්නේ? නැත්තම් මෛත්‍රී භාවනාව, සතර බ්‍රහ්ම විහරණාදී ගුණාංග වඩලා සමතේ දිනු කළා බ්‍රහ්මයන්ගේ මානසිකත්වයේ දින්නේ? නැත්තම් ස්කන්ධ ධාතු ආයතන වල අනිත්‍යතාවය මෙනෙහි කරමින් ආර්යයන් ගිය ගමනේහි ආර්යයන් වහන්සේලාගේ මානසිකත්වයේද අපි ඉන්නේ කියන කාරණය අපි තීරණය කරන්නට ඕන. මෙන්න මේ තුලින් පින්නතුනි ඉක්මනින්ම අපේ මානසිකත්වයේ ඉහළම මට්ටමට පත් කරගන්නට අපි උත්සාහ ගන්නට ඕන. අන්නේ ගමන් මගේදී සූත්‍රය සඳහන් වෙන මේ කරුණ අපිට බෙහිම වැදගත් වෙනවා. අපි කොයි ආකාරයටද අපේ ජීවිතයේ මේ කරුණ අපි සම්පාදනය කරගත යුත්තේ කියන කාරණය. මුල්ම කාරණය ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ තිබුණු බුදුගුණ ගැන සිහිපත් කරලා ඇතිවන ප්‍රසාදය. මා සරණ ගිය මගේ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේ අරහන් ගුණ යුක්තයි. උන්වහන්සේ රහසින්වත් පවක් කරපු කෙනෙක් නෙවෙයි, සියලු කෙලෙසුන්ගෙන් දුර වෙලා ලෝකයාගේ අපමණ වූ පුදු සැලිකවට සුදුසු උත්තමයෙක් වුණා. උන්වහන්සේ තමන් වහන්සේගේම ඥාණයෙන් මේ ධර්මයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. සම්මා සම්බුද්දයි. උන්වහන්සේ තුල අෂ්ටවිද්‍යා හා පසළොස් චරණ ධර්ම තිබුණා. ප්‍රථම ධානය ආදී ධාන, ආකාසානංචායතන ආදී අරූපාවචර ධාන මට්ටම් වල මානසිකත්වයක් තිබුණා. උන්වහන්සේ තුල සීලය, ඉන්ද්‍රිය සංවරය ආදී මේ චරණ ධර්ම තිබුණා. මේ නිසා උන්වහන්සේට අපි විද්‍යා චරණ සම්පන්න කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේගේ ගමන් විලාසිතා තම පිවිතුරු ගමන් මගක් වුණා. උන්වහන්සේගේ භාෂා භාවිතය තම ඉහළ මට්ටමින් තිබුණා. මේ නිසා අපි බුදුහාඳුරන්ට සුගති කියලා කියනවා. භාගතුන් වහන්සේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන තුන් ලෝකයේ මැනවින් දැනගත්තා. සත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකයේ මැනවින් පසක් කළා. මේ නිසා අපි බුදුරජාණන් වහන්සේට ලෝක විදූ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ ඊටාම සැඩපරුස පුද්ගලයන් උන්වහන්සේගේ මෛත්‍රියෙන් හා ප්‍රඥාවෙන් දමනය කළා. එනිසා උන්වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරති වුණා. භාගතුන් වහන්සේට මනුෂ්‍ය ශ්‍රාවකයන් විතරක් නෙවෙයි, දෙවියන් බ්‍රහ්මියනොත් උන්වහන්සේ ශාස්ත්‍රූත්වයෙන් තබා ගත්තා. දෙවියන්ට සහ මිනිසුන්ට ශාස්ත්‍රවරය වෙච්ච මේ ගුණයට අපි කියනවා සත්තහ දේව මනුස්සානම් කියලා. භාගතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා, ඒ ලෝකෙට දේශනා කළා. එනිසා උන්වහන්සේට බුද්ධ කියලා කියනවා. භාගතුන් වහන්සේ රාග දේශ මොහ භග්න කළ උත්තරමයන් වහන්සේ. උන්වහන්සේ මේ ලෝකයේ සිටී තාම පුණ්‍යවන්ත මුත්තරමයන් වහන්සේ. එනිසා අපි බුදුරජාන් වහන්සේට කියනවා භගවා කියලා. මෙන්න මේ ගුණ සිහිපත් කරන පින්නතුනි අපි හිතේ ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. මා සරණ ගිහිල්ලා ඉන්නේ මේ වගේ උත්තරමයක් නේද? කිසිදාක ගුණධම් වලින් පහලට නොයන, ඊටාම උත්තරීතර ගුණ සමුදායකින් හැබී පුද්ගලයෙක් නේද මා සරණ ගිහිල්ලා ඉන්නේ කියලා ඒ හිතන මොහොතක් පාසම හදවතේ උතුරා යන ශ්‍රද්ධාවක්, ප්‍රසාදයක්, ගෞරවයක් ඇති වෙනවා. මේ නිසාම හිත පිරිසිදු වෙනවා. හිතේ තියෙන රාග ආදී අකුසල ධම් යටපත් වෙනවා. අපට ඇතැමින කායික වලට දුක් තිබුණත් ඒ සියලක්ම යටපත් වෙලා මේ මානසික ප්‍රසාදීස් මතු වෙනවා. බුද්ධහනුස්සතියෙන් පස්සේ සඳහන් කරනවා ධම්මානුස්සතිය. ධර්මයේ පිළිබඳව සිහිය, මා ශ්‍රවණය කරන ධර්මයේ ස්වකහතයි, මනමින් දේශනා කරපු ධමයක්, සම්දිට්ඨිකයි, මේ ජීවිතයේ මානිසංශ තියෙනවා, අකාලිකයි, ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙනවා. එන්න බලන්න කියලා කිසි කෙනෙකුට කියන්න පුළුවන්. තමන්ගේ ජීවිතයටම පමුණුවාගෙන ප්‍රතිඵල දහන් දැක ගන්න පුළුවන්. නෝ නැත්තං ඉස්සින් වෙන වෙනම ප්‍රත්‍යක්ෂ කර යුතු ධමයක් කියන එක තමා තේරුම් අරගෙන ධම් ගුණ නිතර සිහිපත් කරනකොට තව ශ්‍රද්ධාව දිනු වෙනවා. ඒ අතර ස්වාමින් වහන්සේලාගේ ගුණ සිහිපත් කරනවා. මා සරණ ගිය, මා සිව්පස්සෙන් උපස්ථාන කරන මේ ස්වාමින් වහන්සේලා ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා සුපටිපන්නයි. උන්වහන්සේලා රාග ද්වේෂ මොහ දුරු කරන මාවතට පිළිපන්න උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලා උජුපටිපන්නයි. ආරස්නගික මාර්ගයට බැසගත් උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලා ඥාය පටිපන්නයි. ඥානෙ ලබා ගැනීම සඳහා හේතු වන ඒ මාවතට, සතර සතිපට්ඨාන ආදී මේ උතුම් මාවතට පිළිපන්න උත්තමයන් වහන්සේලා. ඒ වගේම ඥාය පටිපන්නයි. උන්වහන්සේ අනිත්‍යයත් එක්ක ගැටෙන අය නෙවෙයි, විරසක භාවයට පත් වෙන අය නෙවෙයි, අපන්නක ප්‍රතිපදාවෙන් යුක්ත නොගැටෙන ප්‍රතිපදාවක ඉන්න උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලා ආහුනේයයි පාහුනේයයි ඈත ඉඳලා ගෙනත් දෙන දෙයක් වුණත් පිළිගන්න සෝදානම්, ආගන්තුකයන් සඳහා සෝදානම් කරපු ප්‍රණීත දේ පිළිගන්නන සෝදානම්. උන්වහන්සේලීට සුදුසුයි. ඒ වගේම දක්ෂිනෙයයි. පින්ඵල අදහාගෙන යමක් දෙන්නට සුදුසු උත්තමයන් වහන්සේලා අංජලි කරණීයයි. දෑත බැඳලා වඳින සුදුසු උත්තමයන් වහන්සේලා අනුත්තරම් පුණ්‍යක්ෙත්තන් ලෝකස්ස ලෝකයාගේ අනුත්තර පුණ්‍යශේස්ත්‍රය කියලා අපි නිතර හිතනකොට එදා ඒ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ ඇතුළු මේ නික්ලේශී මහරහතන් වහන්සේලාගෙන් පිවිතුරු වෙච්ච මේ ගෞතම සම්බුද්ධ ශාසනය සෝභමාන කළ සමස්ත ජීවිතයම ආධ්‍යාත්මික දියුණුව සඳහා කැප කළ මුළු මහත් ජීවිතයම ශාසනයේ උන්නතිය සඳහා කැප කළ මේ ශාසනය රැගෙන එනට වසර 2500කට අධික කාලයක් ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළ මේ පුණ්‍ය උත්තමයන් වහන්සේලා මේ උතුම් මහා සංඝරත්නය ගැන හිතනකොට තමන්ගේ හිතේ රාගාදී අකුසල දහම් දුරු වෙනවා. හිත ප්‍රසාදයටපත් වෙනවා. ඒ තුලින්ම හිත සමාධිමත් කරගන්නටත් අපට අවස්ථාව ලැබෙනවා. පින්නතුනි ශ්‍රද්ධාවේ මූලික ස්වභාවය මේක. ශ්‍රද්ධාව ඇති කරගත්තු පමණට අපි සිල්වන්ත භාවය ඇති කරගන්නවා. කායික වාචික සංවරය ඇති කරගන්නවා. ප්‍රාණඝාතයේ, සොරකම, කාමමිත්‍යාචාරයේ, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය කියන මේ දේවල් වලින් වැළකීමෙන් උපරිම ලෙස සිල්වන්ත ජීවිතයක් ගත කරන්න උත්සාහ කරනවා. මේ සිල්වන්ත ජීවිතයේම සිහි කරමින් තමන් සතුට වෙනවා. තමන්ගේ සිල්පද කැඩිලා නැහැ නේද? තමා දිගටම පිරිසිදුව නේද මේවා ආරක්ෂා කරන්නේ කියනගෙන තමට ලොකු සතුටක් ඇති වෙනවා. මුල් කාලය තැමිට අපි අතින් අඩුපාඩු සිදුනා වෙන්න පුළුවන්. කෙනෙකු ගැතින් බොරුවක් කියුණා වෙන්න පුළුවන්. මද්ද්‍රව්‍ය පාවිච්චි කරා වෙන්න පුළුවන්. කුඩා සතෙක් තමාගේ අතින් හානියටපත් වුණා වෙන්න පුළුවන්. නමුත් ඒව පින්නතුනේ තේරුණු මොහොතේම අපි ඒවගෙන් වෙන් වෙන්නට ඕන. හැකිතාක් ඉක්මනින් තමන්ගේ ජීවිතයේ නිවැරදි මාර්ගයට අපි හරවා ගන්නට ඕන. මෙන්න මේ ආකාරයෙන් සිල්වන්ත ජීවිතයක් ඔහු ගත කරනවා. අනිත් පැත්තෙන් ඔහු ශ්‍රුතවන්ත භාවය දිනු කරගන්නවා. එන්න එන්නම තමන්ගේ ජීවිතය කියන්නේ මොකද්ද? ලෝකය කියන්නේ මොකද්ද කියන මේ කරුණ ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව තේරුම් ගන්නවා. මේ ජීවිතයේ ක්‍රියාත්මක වන ප්‍රධාන බලවේගයක් කර්මය කියන එක. අපේ ජීවිතේ පිටුපස්සේ තියෙන ප්‍රධානතම බලවේගයක් තමයි කර්මය කියලා කියන්නේ. අපේ සිත මුල් වෙලා කරන කායික වාචික මානසික ක්‍රියාවල විපාක තමන්ට මෙනවා කියන කාරණය තමන්ට මේ සුතවත් භාවයෙන් තේරෙනවා. මෙහෙම තේරෙන්නේ තැනැත්තා එක පැත්තකින් සබපාප සකරණම් කියපු විදියට පාප ධර්ම වලින් අකුසලයෙන් මිදෙනවා. කුසල සුඛ සම්පදා මේ තැනැත්තා හැකිතාක් දුරට දාන ආදී පින් දහම් ලෞකික කුසලයන් සිද්ධ කරනවා. සීලාදී ප්‍රතිපත්ති සම්පූර්ණ කරනවා. යතර සචිත්ත පරියෝදපණම් කියපු විදියට තමන්ගේ සිත පිරිසිදු වෙන විදිහේ වැඩපිළිවෙලෙහි අඛණ්ඩ වේදෙනවා. සමති විදර්ශනා භාවනාව හියදෙනවා. එක පැත්තකින් සමතිය තුළින් රාග ද්වේෂ අඩු කරගෙන අනිත් පැත්තෙන් විපස්සනා භාවනාවෙන් විදර්ශනා භාවනාවෙන් එයා අවිද්‍යාව දුර වෙන විදියට අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා ආදී මේ දස සංඥා හු මෙනෙහි කරනවා. මේ විදියට ශ්‍රුතවන්ත භාවයේ ඉන්න කෙනා ඔහු ත්‍යාගවන්ත භාවයේ දිනු කරනවා. නිතරම අනිත් කෙනෙක් කෙරෙහි යමක් දෙන අදහසින් ඉන්නේ. ඇතැම් විට තමන්ගේ සැපය පරිත්‍යාග කළා ආත්ම සුඛ පරිත්‍යාග කියපු විදියට සාමාන්‍ය කෙනෙක් දෙන්නේ තමන්ට වැඩිපුර තියෙන දේක් තමයි දෙන්නේ. නමුත් ධර්ම මාර්ගයට පිළිපන්න කෙනා මොකද කරන්නේ? ඒ තැනැත්තා තමන්ට වැඩි දේ විතරක් නෙවෙයි. තමන්ගේ කැපවීම තව තවත් දියුණු කරනවා. තමා රැකියාවක් කරන කෙනෙක් නම් ඒ රැකියාව තුළ උපරිම කැපවීම කරනවා අනිත් අය වෙනුවෙන්. තමා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් තමන් ලාභය අඩුපුර අරගෙන වැඩි වාසිය තමා පාරිභෝගිකයන් හට දෙන බලනවා. ඒ විතරක් නෙවෙයි මෙවැනි වෙසනකාරී තත්වයක ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ඇතැම් විට ධනය හුඟා කිතුරු කරගෙන තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. පින්නතුනි මෙවැනි වෙසනකාරී තත්වයක ඔබ ඇතැම් විට ඒ බඩුවේ මිල විතරක් අරගෙන සම්පූර්ණ මේ කාලය මිනිස්සු සඳහා කැප කරන්න. ඔබ ධනෙ උපයලා තියෙන ලොකු පිනකින් උත්සාහයකින් අන්න ඒ ධනයට ලබා දෙන උපරිම වටිනාකම මොකද්ද? ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් මේ කාලය පුරාම ඔබ ඒ භාණ්ඩයට යන කොස්ට් එක වියදම විතරක් අරගෙන සම්පූර්ණයෙන්ම මිනිසු සඳහා කැප කරන මේ කාලය. ඊටාම අනිසංසදායි පිනතුනි මිනිසු හුඟා දුකෙන් ඉන්න අවස්ථාවක් මේක. එදා වෙලා හරි හම්බ කරගන්න බැරිව ඉන්න අවස්ථාවක්. ඒ නිසා ඔබේ වැඩි ධනය ටිකක් පරිත්‍යාග කරන වගේම වඩාත්ම වටිනා දෙයක් ඔබ විශේෂයෙන් ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඒ ව්‍යාපාරේ ලාභය මේ කාලේ අත්හරින ඔබ යන වියදම විතරක් අරගෙන පුළුවන් තරම් මිනිසු වෙනුවෙන් කැප වෙන මේ කාලය. මේක තමයි පරිත්‍යාගශීලීත්වයේ ලක්ෂණය. මේ ලෝකෙම ඉන්න පින්නතුනි වෙනත් අය නෙවෙයි. අතීත ආත්ම භවවල අපේම අමල කාතල මේ ඉන්නේ. ඒ අය දුකටපත් වෙච්ච අවස්ථාව මේක. මේ අවස්ථාව මග හරින්න එපා. ඔබට පුළුවන් මට්ටමින් උදව් කරන්න. ඒ අතර ඔබට ඔබ 3,000ක් හොඳට අනුභව කරනවා නම් ඔබ ඒක ටිකක් අඩු කරලා අනිත් අය සඳහා කැපවීමක් කරන්න. ඔබට පුළුවන් නම් එක වේලක් සුළු ආහාරයකින් සැහැල්ලු පානයකින් ඔබ සෑහීම කරපත් වෙලා ඔබේ ආහාර වේල වෙනත් කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාග කරන්න. මේ කාලේ පිනුතුණේක කරන හොඳම කාලය. ත්‍යාගවන්තභාවය දිනු කිරීම. ඊළඟට ප්‍රඥාව ටිකෙන් ටික නුවණ ලැබෙන විදිහට තමා කටයුතු කරනවා. ජීවිත යථාර්ථයේ තීරුම් ගන්න උත්සාහ කරනවා. පින්නතුනේ මේ ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා කියන මේ කාරණා දිනු කරලා අපි වඩාත් ඉහළ මට්ටමට එනකොට බුදුරජාණන් වහන්සේ දක්වනවා මෙන්න මේ කරුණ වලින් යම් කිසි කෙනෙක් ඉන්නවා නම් එතනත්තාට මේ ජීවිතයේ වශයෙන් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය පිරිවර සම්පත්තිය ඒ වගේම ජීවිතයේ සැපත ලැබෙනවා එපමණක් නෙවෙයි මේ තැනැත්තා පරලොව සුගතිගාමී වෙන බලාපොරොත්තු වෙනවා නම් තමා බලාපොරොත්තු වන සුගතියට යන්නටත් මේක ශක්තිමත් වෙනවා බුදුරජාණන් වහන්සේ සංඛාරුප්පති සූත්‍රය දේශනා කරනවා මේ ශ්‍රද්ධාදී ගුණාංග ධර්ම යම් කිසි කෙනෙක් සපුරාගෙන මනුස්ස ලෝකයට එන බලාපොරොත්තු වෙනවා නම් මරණයෙන් පස්සේ ඔහුට මනුස්ස ලෝකයේ උපතක් ලැබෙනවා. ඔහු යම් කිසි ඉහළ කුලයක රටක ප්‍රදේශයක උපදින බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තුවත් ඔහු ගිෂ්ඨ වෙනවා. මනුස්ස ලෝකේ විතරක් නෙවෙයි තැනැත්තා දිවි ලෝකයට යන බලාපොරොත්තු වෙනවා නම් අන්නේ දිවි ලෝකයට යන්නටත් බ්‍රහ්ම ලෝකයට යන බලාපොරොත්තු වෙනවා නම් බ්‍රහ්ම සම්පත්තියත් මේ සුගතිය තමා බලාපොරොත්තු වෙන සම්පත් තමට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ තැනැත්තා නිර්වාණ අවබෝධය ලබන බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ කරුණත් ආසවක්ඛේ ඥානය සඳහා වූ ගමන් මගෙහි සක්කාය දිට්ඨිය ආදී මේ සංයෝජන ධර්ම දුරු කරමින් නිවන් මාර්ගට පිවිසෙනටත් මේ කරුණ සමාට උපකාර වෙනවා. අන්නේ සඳහා අපි සැබෑ ලෙසම ශ්‍රද්ධාවට පත් වෙන නම් සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදියට බුදුරජාණන් වහන්සේගේ සැබෑ සදහම් පණිවිඩය ගැන අචල ශ්‍රද්ධාවක් ඇති වෙන නම් අප ධර්මයේ ගැඹුරම තැනට පිවිසෙනට ඕන. පින්නතුනි මේ කරුණ මැනවින් අසා ගන්න. අපේ ජීවිතේට මැත්තටම මොකද්ද වෙන්නේ කියන එක. අපේ ජීවිතය කියලා කියන්නේ ඇසින් රූප දැකීම, කනෙන් ශබ්ද ඇසීම, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රසය, නාසයෙන් ගඳ සුවඳ, කයට ශරීරය, ශරීරයට පහස, මනසට අරමුණු කියන මෙන්න මේ කරුණු හය. ඇසට රූප දකිනවා, කනට ශබ්ද අහනවා, නාසයට ගඳ සුවඳ, දිවට රසය, කයට පහස, සිතට සිතුවිලි කියන මෙන්න මේක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. හැම මොහොතෙම අපේ තියෙන කර්මයේ ස්වභාවය අනුව මේ ඉන්ද්‍රිය ටික නිර්මාණය කරනවා. ඇස කරන ආසාදී ඉන්ද්‍රිය හය හැම මොහොතෙම කර්මයෙන් නිෂ්පාදනය කරනවා. මේක එක දිගට එක විදියට යන දෙයක් නෙවෙයි. හැම මොහොතෙම මේ මොහොතේ වර්තමානයේ තියෙන කර්මයට අනුව ඊළඟ මොහොතේ අපේ ආයතන ටික සකස් වෙනවා. මේ ආයතන හයම එක විටයි හැම වෙලාවෙම නිෂ්පාදනය වෙන්නේ සකස් වෙන්නේ. නමුත් එයින් එක ඉන්ද්‍රියකටයි එක විට අරමුණක් එන්නේ. ඇසට රූපයක් පතිත වෙනකොටම ඇස රූපය චක්කු විඥානේ චක්කු සම්පස්සයෙන් හටගන්න වේදනාව රූප සංඥා රූප සංචේතනා විදියට මේ ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙනවා. මේ මුල් ස්කන්ධ පංචකය සැපක්වත් දුකක්වත් නෙවෙයි, කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි, මේක පිනක්වත් පවක්වත් නෙවෙයි, මේක විපාක මට්ටමේ අවස්ථාවක්, මේක උපේක්ෂා සාගත මට්ටමක්. මෙන්න මේ මුලින් ඇතිවන ස්කන්ධ පංචකය ක්ෂණිකව හටගෙන ඒ ඇසට අදාළ වූ ස්කන්ධ පංචකය හදලා නිමාටපත් කළා. ඊළඟට ඊටම අදාළ විදියට විපාක මනෝ ධාතුව, විපාක මනෝ විඥාන ධාතුව ආදී මට්ටමටත්පත් වෙලා මේ සියල්ලක්ම මුල් ස්කන්ධ පංචකය නියෝජනය කරනවා. මේ අවස්ථාවේ හටගන්න සිත පිරිසුදු සිතක්. පකති පරිසුද්ධ මිදං චිත්තං කියලා සඳහන් කරන්නේ මේකයි. පබස්සර මිදං භික්ඛවේ චිත්තං කියන්නේ මෙන්න මේ මුල් අවස්ථාවේ ස්කන්ධ පංචකයට අදාළ විඥාණය. මේ විඥාණය මේ හඳුනා ගැනීම ඒ මුල් අධ්‍යක්ීමේ ප්‍රාථමික මට්ටම තීරුම් ගැනීම සඳහාම වැයවෙල යනවා. අපට ඒ තුල ඉඳගෙන මානසිකාරයක් කරන්න බෑ. අපි කුසල අකුසල මානසිකාරයක් කරන්නේ ඒක නිරුද්ධ වෙච්ච තැනක. අර මුල් ස්කන්ධ පංචකය නිරුද්ධ වුණාට පස්සේ තමයි අපි සිහි කරන්නේ අපේ මානසිකත්වයට අනුව. මේ මොහොතේ ඔබට රූපයක් පේනවා නම් ඒ පේන රූපය කියලා ඔබ හඳුනා ගන්න රූපයයි මේ පේනවා කියන්නේ මේ අවස්ථාවේදී මේ හඳුනා ගන්න පේන රූපය කියන්නේ මේ වෙලාවේ නිරුද්ධ වෙලා තියෙන රූපයක්. ඔබට මේ වෙලාවේ ඇසට රූපයක් පේනවා නම් කනට ශබ්දයක් ඔබ හඳුනා ගන්නව නම් හඳුනාගන්නේ ඇත්තටම දැන් තියෙන රූපේ නෙවෙයි මීට ඉතාම ස්වල්ප මොහොතකට කලින් ඔබේ ආයතන වලට පතිත වෙච්ච මේ මොහොතේ නිරුද්ධ වෙච්ච රූපය. එතකොට ඔබ ඇසින් රූපයක් දකිනවා නම් ඒ දකින මොහොතේදී කියන්නේ ඔබ තේරුම් ගන්න අවස්ථාව. මේ රූපයේ තේරුම් ගන්න අවස්ථාවේදී ඊට අදාළ වූ මුලින් හටගත්තු ඇසත් රූපයත් චක්කු විඥානයත් චක්කු සම්පස්සයත් එයින් හටගත්තු වේදනාවත් සංචේතනා කියන මේ සියල්ලක්ම නිරුද්ධ වෙච්ච තැනක එය අරමුණු කරගෙන සංඥා වේදනා දෙකක් විදියට මන ආයතනයෙන් එය ධර්මාලම්බනයක් විදියට සිහිපත් කරන අවස්ථාවේ තමයි මේ මොහොතේ ඔබ රූපය හඳුනාගන්නේ. මේ අවබෝධය අපට නොතිබ්බොත් ඒ කියන්නේ අපි මෝහයෙන් අවිද්‍යාවෙන් ඉන්නේ. අවිද්‍යාවෙන් ඉන්නකොටම අපි බාහිර රූපයක් ඇතයි කියලා ගන්නවා. ඒ කියන්නේ අපි භවය තුල ඉන්නවා. ඒ ඇත කියන සංකල්පය තුලම අපි ඊට ආසා කරනවා. ආසන්නතම හේතුව ආසාව. ආසාව ඇත්තටම තියෙන තමන්ගේ අභ්‍යන්තරයට තියෙන ආසාව. අන්නේ ආසාවට විරුද්ධ වෙනකොට තමයි ද්වේෂය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ නන්දි රාගය, මේ තෘෂ්ණාව, මෙන්න මේ නිකාන්ති තණ්හාව මේක තමයි නැවත සසරට භවයට යන්නට හේතු වෙන කාරණය. මේකට මුල් වන්නේ අර නොදෙනීම, මේ යථාර්ථයේ තේරුම් නොගැනීම. කනට ශබ්දයක් ඇහුණත් එහෙමයි. කනට ශබ්දයක් අහනකොටම කන, ශබ්දය, සෝත විඥානය, ගාන සම්පස්සය, ගාන සම්පස්සජ වේදනා මේ ආදී වශයෙන් කනට අදාළ වූ, සෝතයට අදාළ වූ සද්ද සංඥා, සද්ද සංචේතන ආදී මේ ස්කන්ධ පංචකයම ශනිකව නිර්මාණය වෙනවා. අපි ඒ සෝතයට අදාළ දේවල්, කනට අදාළ දේවල් හඳුනාගන්නේ මනසින් කියලා දකින දක්ෂ වෙන්නට ඕන. මේ හැම මොහොතෙම එක එක ඉන්ද්‍රියට අදාළ වූ ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙලා එතනම නිරුද්ධ වෙලා යනවා. එක විටක එක ඉන්ද්‍රියක් විතරයි ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වන්නේ. එතකොට එක ඉන්ද්‍රියක් ක්‍රියාත්මක වෙනකොට අනිත් ඉන්ද්‍රිය පහ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ යථාර්ථයේ තේරුම් ගත්තොත් අපි දන්නව යම් කිසි වෙලාවක අපට දුකක් එනවා නම් ඒ දුක එන්නේ කොහොමද කියන එක අපි දන්නවා. ඇයි දුකක් එන්නේ? අපට යමක් පේනකොට, අපට යමක් ඇහෙනකොට, ගඳ සුවඳ දැනෙනකොට, රසයක් දැනෙනකොට, පහසක් ලැබෙනකොට, සිතට අරමුණක් එනකොට, අන්න ඒ එන අරමුණ අපි දන්නේ නැහැ එහි යථා ස්වභාවය. දැන් මේක නිරුද්ධ වෙලා තියෙන දෙයක්. මේ මොහොතේම හේතු නිසා මනසින් මේක තේරුම් ගන්න අවස්ථාවක්, මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවක් කියලා අපි දන්නේ නැති නිසායි අපට මේ දුක හටගන්නේ. බාහිර ලෝකයක් ඇතයි කියලා ගත්තොත් අනිවාර්යයෙන්ම අපි ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. බාහිර දේ ගැන අපි අවිද්‍යාවෙන් නම් ඉන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානම්, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතන ආදී වශයෙන් ගිහිල්ලා අපි බාහිර යමක් අවිද්‍යාවෙන් බලන මොහොතෙම පරිසම්පාදයේ තියෙන අංග සියල්ලක්ම ගමන් කළ එකට අපි ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. මේක තමයි ජීවිතය තාරතය. මෙන්න මේ ගමන් මඟ අනිත් පැත්තට හරවන නම් පටිසෝතගාමී විදියට උඩුගම් බලා යන නම් මොකද අපි කරන්නට ඕන? අපි කරන්නට ඕන අපි ඇහැට රූපයක් පේන අවස්ථාව විතරක් නෙවෙයි, මේ යථාර්ථය තේරුම් ගත්තට පස්සේ හැකිතාක් දුරට සිල්වන්ත වෙමින් හිතේ සමාධි අරමුණක් දියුණු කරගන්න ගමන් හිත සමාධිමත් කරන හැම මොහොතෙම අපි තේරුම් ගන්න උත්සාහ කරන්නට ඕන මොකද්ද එදා බුදුරජාණන් වහන්සේ අර නකුල පිතුර දේශනා කළේ, සරුවත් හාමුදුරෝ අනාථපිණ්ඩික සිටුතුමාට දේශනා කළේ, න රූපං උපාදිස්සාමි, රූපය උපදි වශයෙන් ගන්න එපා, රූපේ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දකින්න. නමේ නච මේ රූප නිස්සිතං විඥානං භවිස්සති, මට රූපේ ඇසුරු කොට මගේ විඥානය හට නොගනීවා. ඒ කියන්නේ මේ මොහොතේ රූපයක හිත බැස ගන්න දෙන්න එපා කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි, නචක්කුං උපාදිස්සාමි, නච මේ චක්කු විඥාන නිස්සිතං විඥානං භවිස්සති, මට ඇස උපදි වශයෙන් නොගනිමි, මගේ සිත චක්කු විඥානේහි උපදි වශයෙන් නොබැසේවා කියලා නොබසින ලෙස හිත සකස් කරගන්න කියලා. එතකොට බලන්න පින්නතුනි, අපි විදර්ශනා වඩනවා කියලා මොකද්ද කරන්නේ? නිතරම ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, චක්කු සම්පස්ස අනිත්‍යයි, රූප සංඥා අනිත්‍යයි, රූප සංචේතන අනිත්‍යයි කියලා නිතර නිතර බලන්න. කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි, සෝත සම්පස්ස අනිත්‍යයි, සද්ද සංඥා, සද්ද සංචේතන අනිත්‍යයි. කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි, සෝත සම්පස්ස අනිත්‍යයි, සද්ද සංඥා, සද්ද සංචේතන අනිත්‍යයි කියලා බලන්න. දිව ගැනත් බලන්න. දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, ජීව විඥාන අනිත්‍යයි, ජීව සංපස්ස අනිත්‍යයි, රස සංඥා අනිත්‍යයි, රස සංචේතන අනිත්‍යයි කියලා බලන්න. කය අනිත්‍යයි, පොට්ටබ්බ අනිත්‍යයි, කය විඥානේ, කය සංපස්සේ, ඊළඟට පොට්ටබ්බ සංඥා, පොට්ටබ්බ සංචේතන අනිත්‍ය වශයෙන් බලන්න. මනස අනිත්‍යයි, ධර්ම ලම්බන අනිත්‍යයි, මනෝ විඥාන අනිත්‍යයි, මනෝ සංපස්ස අනිත්‍යයි, ධම්ම සංචේතන අනිත්‍යයි, ධම්ම සංඥා අනිත්‍යයි කියලා බලන්න. මේ ආයතන 6 ඊට අදාළ අරමුණු විඥාන, සංපස්සය, වේදනාව, සංඥා, චේතනා කියන මෙන්න මේ ස්කන්ධ පංචකයේම පිනතුනේ හැකිතාක් දුරට අනිත්‍ය වශයෙන් බලන්න. එහෙම තමයි ඉඳගෙන කාලයක් පුහුණු කරන්න කරන්න මොකද වෙන්නේ? තමා වාඩි වෙලා ඉඳගෙන කරන විතරක් නෙවෙයි, තමා සාමාන්‍ය සජීවී ජීවිතේ ඉන්නකොටත් මේ යථාර්ථයම බලන්නේ. ඇහැට රූපයක් පේනකොටම දකිනවා, මේ දකින්නේ නිරුද්වච රූපයක්. මන ආයතනෙන් දකින්නේ ඒ මනසත් මේ මොහොතේ හැටගෙන අහුත්වා සම්බුතං උත්වාන භවිසිත කිලෙක විදිහට නිරුද්ද වෙනවා කියලා දකිනවා. කනට ශබ්දයක් ඇහෙනකොටම මේක දකිනවා. දිවට රසයක් දැනෙනකොටම, කෑම කනුභව කරනකොටම දන්නවා දාම මේ මනෝ විඥානේ මේක තේරුම් ගන්න කියලා. හිතට අරමුණක් එනකොටම දන්නවා දැන් මේ රූප මේ ලෝකේ තියෙන දේවල් නෙවෙයි, නිරුද්වච රූපයක් මේ මනසින් ඔසවාගෙන දැන් මේ සිහි කරන්න කියලා දන්නවා. මෙලෙස සිහි කරන මනසේ තනිත්‍යතාවය දකිනවා. පින්නතුනි, අපේ සමස්ත ජීවිතය කියන්නේ මොකද්ද? අපේ සැබෑ ආධ්‍යාත්මික ප්‍රගතිය කියන්නේ මොකද්ද? සම්බුදු සසුනක අසිරිය විඳිනවා කියන්නේ මොකද්ද? සන සම්පත්තියේ ප්‍රතිලාභ නෙලනවා කියන්නේ මොකද්ද? දුර්ලභ මනුෂ්‍ය ජීවිතයට ලබා දෙන උපරිම වටිනාකම කියන්නේ මොකද්ද? අපි මෙලොවට ජනිත කරපු අපේ අම්මට තාත්තට කරන උපරිම කෘතඥතාවය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේට සංඝරත්නයට කරන කළගුණ සැලකීම කියලා කියන්නේ මොකද්ද? අපි දුකෙන් නිදහස් වෙන විදියට මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම. මොකද්ද ඒ ගමන් කිරීම කියලා කියන්නේ? හැම මොහොතෙම පින්නතුනි, තමා මේ ස්කන්ධ පංචකයක් සකස් වෙන ආකාරය තමා නුවණින් දකිනවා. මෙහෙම දකින දකින මොකද්ද වෙන්නේ? මෙහෙම දකින පමණට යාගේ ශ්‍රද්ධාව දිනු වෙනවා. අනේ මේ ධමයක් නේද බුදුහාඳුර දේශනා කරේ කියලා තමන්ගේ හදවතෙහි බුදුරජාණන් වහන්සේ ගැන උතුරායන ශ්‍රද්ධාවක් ඇති වෙනවා. හැබැයි ඔය සිතවිල්ලත් අනිත්‍යතාවය දකිනවා. මේ සද්ධර්මයේ තියෙන ගුණය ස්වාක්ඛාත සම්දිටික අකාලික ගුණ එන්නෙම ප්‍රකට වෙනවා. මෙහෙම සිහි කරන මොහොතෙහි තමා සපුරාම දුකෙන් නිදහස්ලා නේද කියලා තමන්ට තේරෙනවා. එපමණක් නෙවෙයි, මේ ධර්ම මාර්ගයේ ගමන් කරපු ආර්ය උත්තමයන් වහන්සේලා, අනේ උන්වහන්සේලා මේ ධහමේ ගමන් කරන අය නේද? අතීතයේ හිටිය උන්වහන්සේලා මේ ගමන් මාගේ ගමන් කරපු උත්තමයන් වහන්සේලා නේද? උන්වහන්සේලා කිසි දිනක නැවත කෙලස් වලින් පිරිහෙන්නේ නැහැ නේද? එන්නෙන මිහිලට යන ආර්යයන් වහන්සේලා නේද? ඉහිලටම සිත දිනු කරපු උත්තමයන් වහන්සේලා නේද? මා සරණ ගිහිලා ඉන්නේ, මා උපස්ථාන කරන්නේ කියලා ඒ ආර්ය සංඝ රත්නය ගැන තමාට අපමණ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මේක තමයි ශ්‍රද්ධාව දිනු වෙන ක්‍රමය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යෝ ධම්මං පස්සති සෝ මං පස්සති, යමෙක් ධර්මයේ දැක්කොත් තමයි මා දකින්නේ, බුදුරජාණන් වහන්සේ දකින්නේ කියලා. ඊළඟ සඳහන් කරන යෝ පටිසමුපාදං පස්සති සෝ ධම්මං පස්සති, යෝ ධම්මං පස්සති සෝ පටිසමුපාදං පස්සති, යම් කිසි කෙනෙක් පරිසම්පාදේ දකිනවද, හේතුඵල ධම දකිනවද, අන්නේ තැනැත්තා ධර්මයේ දකිනවා, ධර්මයේ දකින කෙනා මා දකිනවා කියලා. එතකොට පින්නතුනි, මේ අපේ අසාදී මේ ආයතන කියන්නේ හේතුඵල ධමක ප්‍රතිඵලයක්. අසාදී අරමුණු වලින් මේ හටගන්නේ ස්කන්ධ පංචකය. රූපය හටගන්නේ කොහොමද? අවිද්‍යාව, කර්ම, තෘෂ්ණා, ආහාර කියන මේ හේතු නිසා. ඉමස්මින් සති දං හෝති ඉමස්මින් අසති දං නොහෝති මේ හට ඇති කල්ලි හට ගන්නවා මේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඒ අතීතයේ විපාක විදියට ලැබෙන ස්කන්ධ පංචකය නැවත අපි අවිද්‍යාවෙන් ගත්තොතින් අවිද්‍යාව නිසා නැවත සංස්කාර විඥාන නාම රූප මේ හේතුඵල ධර්ම නිසා ඇතිවන බව දකිනවා. එපමණක් නෙවෙයි අවිද්‍යායත්වයේ වාසියස විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ. ඒ අවිද්‍යාවම ඉතුරු නැතුවම නිරුද්ධ නොවතින් මේ පරිසම්පාදේ අනිත් පැත්තට කටයුතු කරන ආකාරයත් ඔහු දකිනවා. ඉමස්මින් අසති දන්නෝ හොති මේ නැති කල්ලි මේ නැති වෙන බවත් දන්නෝ. ඉමස්ස නිරෝධායි දන් නිරුද්ධති මේ නිරුද්ධ වීම මේ නිරුද්ධ වෙනවා කියලා දකිනවා. යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන්නේ මේකයි. යම්කිසි දෙයක් හේතු නිසා හටගත්ත නම් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වීමක් දකිනවා. යේ ධම්මා හේතුපවාතේ සංහේතුන් තථාගතෝ වාහ කියලා දේශනා කළෙත් මේකමයි. මෙන්න මේ යථාර්ථයේ තේරුම් ගන්න ගන්න එක පැත්තකින් ශ්‍රද්ධාව දිනු වෙනවා. අනිත් පැත්තෙන් තමා සිල්වන්ත වෙනවා. කායික වාසික සංගරි උපරිමල සවර්ධනය කරගන්නවා. එහි ඉහෙළම තත්ත්වයක් කර්ණිමෙත සූත්‍රයේ දැක් වෙනවා. නච කුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපවදේයම්. නුවණැත්තේ කල්යාණ මිත්‍රයන්, කල්යාණ පුරුෂයන් විසින් සඳහන් කරන අඩුපාඩුවක් පෙන්වා දෙන නිග්‍රහ කරන එක සුළු හෝ වරදක් නොකරින්නට තරම් මේ තැනැත්තා තමගේ චර්යාව උපරිම ලෙස ධර්මයේ තුල සකසා ගන්නවා. අනිත් පැත්තෙන් සීලවන්ත භාවයේ නොනැති ඒ තැනැත්තා ශ්‍රුතවන්ත භාවයේ එන්නෙනම දිනු කර ගන්නවා. කල්යාණ මිත්‍රාශ්‍රයෙන් අකණ්ඩව ධර්ම ශ්‍රවණය කරමින් අහන දහම නිතරම නුවණින් මෙනෙහි කරන යෝනිසෝ මනසකාරය තුල ඔහු පවත්වා ගන්නවා. චින්තාමය ප්‍රඥා තුල ඉන්නවා. ඒ වගේම මේ තැනැත්තා ඡාගවන්ත භාවයේ දිනු කර ගන්නවා. මුලින් සාමාන්‍යයෙන් බඩු භාණ්ඩ බැහැර කරමින් දන් දෙමින් මසුරු මල දුරු කරපු මේ තැනැත්තා අවසාන වශයෙන් කරන්නේ මොකද්ද? යෝ තස්සායේ වාසයේ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලියෝකේ පීඩියට මෙන්න මේ තෘෂ්ණාවම නන්දි රාගය භව තණ්හාවම දුරු වෙන ආකාරයට සපුරාම මේ ස්කන්ධ පංචකයට දින ආශාව දුරු වෙන විදියට ස්කන්ධ පංචකයේ තිරණ ඇල්ම දුරු වෙන විදියටම කටයුතු කරනවා. සාමාන්‍යයෙන් අපි බඩු මුට්ටු දන් දීමෙන් විතරක් මේක කරන්න බෑ. මේක කරන්න පුළුවන්කම තියෙන දර්ශනයකින් අවිද්‍යාව දුරු වෙන ආකාරයේහි ප්‍රඥාව දිනු වෙන ආකාරයේහි දර්ශනයක ස්කන්ධ ධාතු ආයතන සමුදිවේ බලන නුවණ කීටියොත් තමයි සැබෑ සමේ ත්‍යාගවන්ත භාවයේ දිනු වෙන්නේ. එතකොට බඩු බාණ්ඩවත් නොහැරියත් ඕන වෙලාවක මනසින් ඒ සියල්ලක් මත්හරින්න පුළුවන් මානසිකත්වයක ඉන්නේ. ත්‍යාගී ගුණ ඉහිලම තත්ත්වයේ මෙයයි. ඊළඟට ප්‍රඥාව. ප්‍රඥාව තන මේ තන තාටිකෙන් ටික දිනු කළා. ප්‍රඥා ඉන්ද්‍රියක් බවට පත් වෙන මට්ටමටම හො යනවා. ඒ මොකද්ද? ඒ තමයි උට හැම වෙලාවෙම පේන්නේ මේ ස්කන්ධ පංචකයේ සමුදේය පේන්නේ. කුමක් දැක්කත් ඇහුවත් ආග්‍රහණය කරත් රස වින්දත් පහස ලැබුවත් හිතට අරමුණක් ආවත් මේ හැම වෙලාවෙම හටගන්න ස්කන්ධ පංචකයක් නේද? ඒ ස්කන්ධ පංචකයේ අහුත්වා සම්බුතං හුත්වාන භවිසති පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා මේ තැනත්තා දකිනවා. පින්නොතුනේ මෙන්න මේ පහ තමයි මෙන්න මේ ධර්ම මාර්ගයේ මේ කරුණු පහේ ඉන්නවා කියලා කියන්නේ. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ කරුණු පහෙන් ඉහළම ඉන්නවා කියන්නේ මොකද්ද? ඒ තැනත්තා සෝතියට පැමිණලා තියෙන්නේ. නිර්වාණය නැමැති සාගරයට යන දිය පහරට ගංගාවට උහ බැසලා තියෙන්නේ. මොකද්ද මේ ගංගාව? මේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඒ තැනැත්තා සපුරාම බැසගෙන ඉන්නේ. මේ බැසගෙන ඉන්න ආර්ය ශ්‍රාවකයා නිතර කරන කරුණු හයක් ගැන සඳහන් කරනවා. මහානම සාකයට බුදුරජාන් වහන්සේ වෙනස් සූත්‍රයකදී දේශනා කරනවා. මහානම සාකයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ සද්ධර්මයට පැමිණිච්ච කෙනාට කළ යුතු දෙයක් තියෙනවා නම් ඒ මොකද්ද? සද්ධර්මයට සැබෑ ලෙසම බැසගත්තු ආර්ය ශ්‍රේණි මාර්ගය තුල ගමන් කරන කෙනා නිතර වාසය කරන්නේ මොන සංඥාවලින්ද කියලා අහනවා. ඒ තමයි ඔහු බුද්ධහනුස්සතිය වඩනවා, ධම්මානුස්සතිය වඩනවා, සංඝානුස්සතිය වඩනවා, සීලානුස්සතිය වඩනවා, ඡාගානුස්සතිය වඩනවා, දේවතානුස්සතිය වඩනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ වඩමින් හිත සමාධිමත් කියලා කරමින් කෙලස් දුරු කරමින් හිතේ ප්‍රීතිය නිර්ආංශ සුවය හොඳිනු කරගන්නවා. ධර්මයේ සාක්ඛාත ආදී ගුණ සිහිපත් කරමින් ඔහු කෙලස් වලින් හිත දුරු කරගෙන හිත සමාධිමත් කරගන්නවා. උදාර වූ ප්‍රීතියකින් කාලය ගත කරනවා. සංඝරත්නයේ සුපටිපන්නතා ආදී ගුණ සීකරමින් මොහෝ සංඝානුස්සති භානාව වැඩමින් හිත කෙලස් වලින් දුරු කරගෙන සමාධිමත් වෙච්ච සිතින් ආධ්‍යාත්මික ප්‍රීතියකින් කාලය ගත කරනවා. ඔහු තමා රකින සීලය අචින්ද අචිද්ද අකණ්ඩ අසබල කියපු විදියට මගේ සීලය සිදුරු නැති නොකෙඩුණු අසබල මේ ආදී ලක්ෂණ තියෙන ගුණෙන් යුක්ත සීලයක් මා අකණ්ඩ වූ පිරිසිදු සිදුරු නැති සීලයක් මේ මා ආරක්ෂා කරන කියලා තමා රකින සීලය සිහි කර කර හෝ සිත සමාධිමත් කරනවා. ඡාගානුස්සති තමා දීපු දානයන් ගැන සිහි කරමින් තමාගේ හිතේ මේ වෙලාවේ ලෝභයක් නැහැ කියලා ඒ මසුරු මල දුරු කළා වූ සිතෙහි අසිරිය විඳින්මින් ඔහු හිත සමාධිමත් කරනවා. එපමණක් නෙවෙයි දේවතානුස්සති දිවි ලෝකයේ ඉපදිලා ඉන්න චාතුරු මහරාජික, තාවතිංස, යාමයේ, තුසිතේ, නිමාන රතිය, පරිණිමිත වසවත්ති කියන මේ දිවි ලෝකවල සත්‍යයන් ඉපදිලා ඉන්නේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥා දියුණු කරපු උත්මයෝ නේද? අන්න ඒ ඉපදිච්ච දිවි ලෝකවල සත්‍යයන්ගේ ඒ ගතිගුණ ගැන ඔවුන්ගේ තියෙන ආධ්‍යාත්මික ගුණය ගැන සිහි කරමින් ඒ ගුණයන් දෙවියන්ගේ ගුණවත්කම ගැන ඔහුගේ තියෙන ආධ්‍යාත්මික ශක්තිය සිහි කරමින් ඒම සිත සමාධිමත් කරන භවනා බවට පත් කරගන්නවා. මෙන්න මේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති කියන මේ අනුස්සති 6 තමයි දහමට බැසගත් වූ ආර්ය ශ්‍රාවකයා තමාගේ සතුට සඳහා කරන්නේ. හැබැයි ඊටත් වඩා ඉහළට ගිහිල්ලා ඔහු අවසාන වශයෙන් ප්‍රඥාව දිනු කිරීමේහි අඛණ්ඩ ව්‍යායාමයක නිරතුරුව යෙදෙමින් ඉන කෙනෙක් වෙනවා. ඔහු ඇසකන ආදී ආයතන, රූප ආදී අරමුණු, රූප වේදනා ආදී ස්කන්ධ, නාම රූප විඥාන ආදී මේ කරුණු, මේ හැම දෙයක්ම ඔහු ස්කන්ධ, ධාතු, ආයතන, නාම රූප ආදී වශයෙන් මේ හැම කරුණක්ම වෙන වෙනම නුවණින් සිහි කරමින් ඒ හැම දෙයකම අනිත්‍යතාවය මෙනෙහි කරනවා. ඒ හැම දෙයක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා මේ තමා විදර්ශනා වඩන අවස්ථාව කාලයෙන් එනම වැඩි කරනවා. මෙන්න මේ ගමන් මගේ කෙනෙක් ඉන්නවා නම් පින්නතුනි, ඔහුට අද ජීවිතය යම්සි ඉහෙළම සතුටක් කියලා දෙයක් ඔහු කරනවා නම් රැකියාව වෙන්න පුළුවන්, ඉගෙනීමක් වෙන්න පුළුවන්, දරුවන් හැදීම වෙන්න පුළුවන්, නැත්තම් වෙන නිර්මාණයක් කරන්න වෙන්න පුළුවන්, පරීක්ෂණයක් කරන්න වෙන්න පුළුවන්. ඒ කරන දේවල් දැනට කරන මට්ටමින් දැහැමිව කරන ගමන් ඔහු ජීවිතයේ ඉහෙළම සතුට බවට පත් කරගන්නේ මෙන්න මේ කරුණ වලින් ජීවිතය සෝභමාන කිරීම. ඔහුගේ ඉහළම සතුට තියෙන්නේ මේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතිය, ත්‍යාගය, ප්‍රඥාව කියන මේ කරුණවල. මෙහෙම ඉන්නකොට පින්නතුනි, ඔහුට තමන්ගේ ජීවිතය ගැන කිසිම සැකයක් නැහැ. ඔහු ජීවිතයේ ජීවත් වෙන හැම දවසක්ම සතුටෙන් ජීවත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, තමාගේ ජීවිතය අවසාන වතාවට නෙද්දක පිය වෙනකොට ඔහු ඊටත් වඩා ඉහළ තැනකට යන්නට සියලුම පරිසරය සකස් කරගෙන ඉන්නේ. ඔහු ඇතැම් විට මේ ජීවිතයේ ඉංජිනේරුවෙක් නම් ඔහුට ඊළඟ භාවෙත්, ආත්ම භාවෙත් මේ කුසල නිසා මීට අදාළ වටා පිටාව සකස් කරගන්න පුළුවන් ඔහු කැමති නම් වෛද්‍යවරේ, විද්‍යාඥයෙක්, වෙනත් ව්‍යාපාරිකයෙක්, මේ ඕනම ශේත්‍රයක තමන්ට නැවත ඔබ මනුස්ස ලෝකයට ඇවිල්ලා ඔබට අවශ්‍ය නම් ඉදිරි පියවර ටික සකස් කරගන්න පුළුවන්. ඒ සඳහා මේ කරුණ වලින් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් අපි ඉහෙරම මට්ටමින් නිතරම සිත පවත්වා ගන්නට ඕන. අනිත් කාරණය තමයි අපේ මේ ශ්‍රද්ධාදී කරුණ වලින් පෝසත් වෙන ගමන් අපේ සත්පුරුෂකම කියලා කියන්නේ තමා ශ්‍රද්ධාවට පත් වෙන විතරක් නෙවෙයි, අනිත් අය ශ්‍රද්ධාවේ සමාදන් කරනවා. අපි සිල්වන්ත වෙන විතරක් නෙවෙයි, අපේ ඥාති මිත්‍රාදීන් යහළුවන් ඒ හැම දෙනාමත් සිල්වන්ත භාවයට පමුණවනවා. අපි ධර්මඥාණයෙන් ඉන්න වගේම අපේ ඥාති මිත්‍රාදීන්ට ධර්මය අහන්නට අවස්ථාව ලබා දෙනවා. අපි දන් දෙනවා වගේම, අපි ලෝභය දුරු කරනවා වගේම අපේ ඥාති මිත්‍රාදීනොත් දානෙට යොමු කරනවා, ඒ දානෙට සම්මාදම් කරනවා. තමන් ප්‍රඥාව දිනු කරන අතරේදී අනිත් අයගේ ප්‍රඥාව දිනු කිරීම සඳහා කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේක තමයි සැබෑ කල්යාණ මිත්‍රත්වයේ සත්පුරුෂ භාවය කියලා කියන්නේ. ඉතින් මෙවැනි ජීවිතයක් අපි ගත කරෝතින් පින්නතුනේ අපේ මරණය කියන එක අපේ ජීවිතේ ලොකු අභියෝගයක් නෙවෙයි. ඒක එක සංදිස්ථානයක් විතරයි. මේ පරණ ශරීරය අත්හැරලා අලුත් ශරීරයකට යන්න තියෙන ජන්සන් එක වගේ එක. මේ පරණ වෙලා තියෙන පිනතුනේ මේ ශරීරය අපි හැම දෙනාගේම. අපි කුඩා කාලේ යෝන් කාලේ හිටියට වඩා අපි බොහෝ දෙනෙක් දැන් වෙනස් වෙලා. අපි දුර්වල වෙමින් මේ යන්නේ. දිරාපත් වෙමින් යන්නේ. අන්නේ දිරාපත් වෙන ජීවිතයේහි දිරාපත් නොවන ධමයකින් අපි සජීවී කරගත්තොත් ජීවිතේ වටිනාකම වැඩි කරගත්තොත් අන්නේ දාට අපි මීට වඩා ඉහළ ශරීරයකට යන්නට සීලවට අපිට අපි සකස් කරගෙන ඉන්නේ. හැබැයි අපි ප්‍රඥාව දිනුක නැහැ හැටියට අපි නැවත සසරට නොවැටෙන ලෙසම අපි උපරිම ලෙස ප්‍රඥාව දිනු කර ගැනීම සඳහා අකණ්ඩ උත්සාහයක නිරත වෙමින් මේ ගමන මගෙහි අපි විදර්ශනාවට වැඩි කාලයක් යොමු කරලා කාලය ගත කරනවා. එවැනි ජීවිතයේ සතුට පින්නතුනේ එන්න එනම වැඩි වෙනවා. ඔහිත සමාධිමත් කරගෙන ඉන කෙනෙක් විදියට ප්‍රඥාව දිනු කරගෙන ඉන කෙනෙක් විදියට විදර්ශනා වඩන කෙනෙක් විදියට ඔහු ලෙඩවලෙක් තැන්ුණත් ඔහු මේ ධර්මයේ ප්‍රගුණ කරන්නමයි කාලය යොමු කරන්නේ. ඔහුට අමාරුවෙන් හුස්ම ගන්න වෙලාවෙත් ඔහු ආනාපාන සතිය වඩමින් අනිච්ඡානුපස්සී විහෙරති අස්සසිස්සාමිත සික්කති අනිච්ඡානුපස්සී විහෙරති පස්සසිස්සාමිත සික්කති. ඒ වගේම පටිනිස්සග්ගානුපස්සී විහෙරති අස්සසිස්සාමිත සික්කති පස්සසිස්සාමිත සික්කති. විරාගානුපස්සී නිරෝධානුපස්සී මෙන්න මේ අනිච්ච දුක්ඛ අනත්ත නැත්තම් අනිච්ඡානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී සියල්ලක්ම අත්හැරෙමින් හුස්ම ගැනීම පිටකිරීම මට්ටමටම තමන්ගේ අවසාන ඉලක්කය අවසාන මොහොත අවසාන හුස්ම පෙද දක්වාම මේ ආධ්‍යාත්මික ගමන් මඟ ඉහළම තලයක පවත්වා ගන්නට ඔහු අකණ්ඩ උත්සාහයක යෙදෙනවා. ඔහු මේ ලබාගත්තා වූ වටිනා මනුසාත්ම භාවයේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ අති දුර්ලභ ශ්‍රණ සම්පත්තිය මොහතක්වත් අපතේ නොයනසේ ඔහු ඉහළම ලෙස මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ කටයුතු කරන්නට අකණ්ඩව උත්සාහ කරන පුද්ගලෙක් බවට පත් වෙනවා. එදාට ඔහු මෙලව ජීවිතයෙන් සතුටෙන් ගත කරනවා. පරලෝ ජීවිතය අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙන්නට සියලු වටා පිටාව පරිසරය වපසරිය ඔහු සකසාගෙන ඉන්නවා. තමන් විතරකුත් නෙවෙයි තමන් ඊටාම ළඟින් ආශ්‍රය කරන ඥාති මිත්‍රාදීන්ට හැකිතාක් දුරට මේ ධර්ම වරප්‍රසාදේ ලබා දීලා ඔවුනොත් දහම තුල හික්මවන්නට උත්සාහ කරනවා. ඔවුන්ට සුගතියට යන්නට ඔවුන්ට සසර දුකෙන් නිදහස් වන්නට උදව් කරනවා. එපමණක් නෙවෙයි ඔබට පුළුවන් නම් මේ සද්ධර්මයේ තව සියවස් ගානක් ඉදිරියට යන්නට ඔබට යම්කිසි මෙහෙවරක් කරන්න පුළුවන් නම් අන්න ඒ දේත් ඔබ අප විසින් අනිවාර්යයෙන්ම කළ යුතුයි. අපට මේ උතුම් සද්ධර්මයක් ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ සාරසංඛ්‍ය කලපලක්ෂයක කැපවීම, ස්වාමීන් වහන්සේලාගේ වසර 2500ක උපරිම දායකත්වය, ඒ මෙහෙවර නිසා අපට අද මේ ධර්මය ලැබුණේ. මුළු ලෝකයක් සැනසෙන මේ ධමයක් ලැබුණේ. මුළු තුන් ලෝකයකට නිවන සැනසෙන මාවතක් මේ ඉතුරු කළ දුන්නේ ඒ ස්වාමීන් වහන්සේලාගේ කැපවීම නිසා. එහෙනම් පින්නතුනේ අපේ යුතුයකමක් තියෙනවා. මේ ධම අපේ ජීවිත කාලය තුළ නැසී නොනැසී තවත් පරපුරකටවත් මේ ධර්මයේ දායාද කළ දීලා අපි අවසන් අතාවට නෙද්දක පියාගන්නට අපට ලොකු වගකීමක් තියෙනවා. අන්න ඒ සඳහා අපේ කාලය, ධනය, ශ්‍රමය, අපේ රූප සම්පත්තිය, අපේ ලස්සන කටහඬ, අපේ බුද්ධිය, අපේ විවිධ කුසලතා, තාක්ෂණික දැනුම මේ සියල්ලක්ම අපි මේ සද්ධර්මයේ සජීවී කරන්නට මතු පරපුරට රැගෙන යන්නට අපට කරන්න පුළුවන් ඉහළම දායකත්වය අප විසින් දැක්විය යුතුයි. ඉතින් ඒ සඳහාත් අපි අදිස්ථාන කරගන්න ගමන් අද අප මේ සාකච්ඡා කළේ සරකාණේ වගේ එන මහානාම සූත්‍රය. සංයුත්ත නිකායේ මහානාම සූත්‍රය අද අප මේ සාකච්ඡා කළේ. ඉතින් මහානාම ශාක්‍යයා බුදුරජාණන් වහන්සේ ගැන අහපු ප්‍රශ්නය, ස්වාමීනි මා බුදු දම සංඝ කෙන තෙරුවන් කිරිය ප්‍රසාදෙන් හිටියත් මා නිවසේ නවස්ථාවේදී ඇත් අස් රිය පුරුෂයන් මේ ආදී ඇත් එක කටයුතු කරනකොට මා ඊටම සංකීර්ණ ජීවිතය ගත කරනවා, බ්‍රාන්ත වූ ජීවිතයක්, කැළඹුණු ජීවිතයක් ගත කරනවා. එවැනි වූ මගේ පරලෝක ගතිය කුමක්ද කියලා මේ ඇහුවේ. බුදුහාමර සඳහන් කළේ ඔබේ සිත ඔබ නිතරම ශ්‍රද්ධාව පරිභාවිත කරපු සිතක් ඔබට තියෙන්නේ. සීලය, ත්‍යාගය, ශ්‍රතවන්ත භාවය, ප්‍රඥා පරිභාවිත සිතක් තියෙන කෙනෙකුගේ පරලෝක ගතිය කිසිසේත්ම දුගතිගාමි වෙන්නේ නැහැ. සුගතියක් ඉහළට යන කෙනෙක්. එය හරියට අර ජලාශයක් යටදී කුඩු වෙච්ච ගිතෙල් භාජනයේ ගිතෙල් ටික ඒ තෙල් ටික නැවත උඩ එනවා වගේ නැත්තම් නැගිනහිර දිසාවට නැමිලා තියෙන ගසක් කොයි පැත්තෙන් කැපුවත් නැගිනහිර පැත්තටම වැටෙනා වගේ මේ ශ්‍රද්ධාදී ගුණධම් වලින් පෝෂිත වෙච්ච සුගතියට බර වෙච්ච ජීවිතය කොයි අනතුරකින් මිය ගියත් කොයි ඉරණමකටපත් උනත් අවසන් කටයුතු කෙසේ සිද්ධ උනත් අපේ ශාරීරිය සතෙක් කාල ගියත් සුනකෙක් කෑවත් සිවලෙක් හබා කෑවත් අපේ මරණයෙන් පස්සේ අපේ ශාරීරිය සත්තු කෑවත් මේ මහ පොළවේ වාහනයකට තැලිර පොඩි වෙල ගියත් පින්නතුනේ අපේ මනස ඉහළ තැනකට ඔසවා තබන්නට මේ අපි ආරක්ෂා කරන වඩන ධම අපට අනිවාර්යයෙන්ම හේතු වෙනවා. අපට පිළිසරණක් තියෙනවා පින්නතුනේ. අන්නේ පිළිසරණ රැකවරණය විමුක්තිය ලබා දෙනටයි බුදුරජාණන් වහන්සේ අපමණ කැපවීමකින් දාන ආදී පෙරුන් දහම් පුරලා මේ ධර්මයක් අනාවරණය කළේ. මේ උතුම් ධම අපට දායාද කරන්නටයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන ස්වාමින් වහන්සේලා ඊටාම දුරදක්නා නුවණින් කටයුතු කළේ. මේ උතුම් ධම අපට ලැබිලා තියෙනවා. අපි කිසිසේත්ම දුකටපත් යුතු නැහැ. අප කිසිසේත්ම අසරණව මිය යා යුතු නැහැ. අපි මරණයෙන් පස්සේ කිසිසේත්ම දුගතිගාමී යුතු නැහැ. අපට සතුටෙන් නැද්දක පියා ගන්නට, සතුටෙන් සුගතියට යන්නට, සතුටෙන් නිවන් මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නට සියලු පහසුකම් සියලු මාර්ගෝපදේශ මේ සද්ධර්මය තුළ අපට ඊටාම පැහැදිලිව තියෙනවා. ඉතින් මේ උතුම් සද්ධර්මයේ අපේ ජීවිතයට ආලෝකයක් කරගනිමු. මේ සද්ධර්මය අපේ ඥාති මිත්‍රාදීන්ගේ ජීවිතයත් ආලෝකවත් කරලන්නට අපි උපරිම ලෙස යට උදව් කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුන්ට මේ ධර්ම දේශනාවෙන් අසා දැනගත් යුතු කාරණයක් එම තියෙනවද? ඔව්. මම බණට අහලා තියෙනවා මේ චුතිසිත කියලා සංකල්පයක් පිළිබඳව. අද මට ඒක පොඩ්ඩක් පැහැදිලි වුණා. චුතිචිත්තය කියලා කියන්නේ අවසාන වතාවට පහළ වෙන හිත. අවසාන වතාවට පහළ වෙන හිත තමයි ඇත්තෙම අපට ඊළඟ ප්‍රතිසන්දියට හේතු වෙන්නේ. එතකොට මේ මහා නාම සාක්‍ය කියන්නේ ඇත්තෙම ඔහු අවසානයට හිතන දේ නෙවෙයි ඇත්තෙම. ඔහුට අවසාන වතාවට ඔහු හිතයි කියලා වෙයි කියලා බලාපොරොත්තු වෙන දේ ඇත්තෙම. ඔහුට අනිසිබියක් තියෙනවා ඒ මොහොත ඔහුගේ හිත එහෙම කැළඹෙයි කියලා. නමුත් මෙතෙන්දී මේ බුදුහාමුදුර සඳහන් කරන්නේ ඔහුට කොච්චර බාහිර වටා පිටාවේ සංකීර්ණ වුණත් ඔහුට අවසාන මොහොත වෙන විට හිත පිහිටනවා මෙහි. අර නොයෙක් විදිහේ සංකීර්ණ අවස්ථාවක හිටියත් ඒ අවසාන මොහොත වෙන විට ඔහුට අර තමා රකින සීලය, ශ්‍රද්ධාව, ත්‍යාගවන්ත භාවය මේ තුලට ඔහුගේ හිත පිහිටනවා. ඒකේ ගැටලුවක් නැහැ. ඒක සිද්ධ වෙනවා. ඔහුට සාමාන්‍යයෙන් සැකයක් තියෙනවා. මෙහෙම හිටියොත් ඔහුට ඔහුගේ අවසාන මොහොතේ ඔහුට සැකයක් වේද කියලා සැකයක් තියෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ අන්නේ සැකයමයි දුරු කරන්නේ මේකෙදි. ඔබ කොච්චර වටා පිටාවේ මෙහෙම තිබුණත් ඔහු පරිභාවිත කරපු සිත, දීර්ඝ කාලයක් දිනු කරපු සිත, ශ්‍රද්ධාව, සීලය, ශ්‍රෝතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව කියන මෙන්න මේ තුනෙන් මේ පහෙන් ඔබ ඔසවා තබනවා කියලා මේ කියන්නේ. එහෙනම් අපිට හිතා ගන්න පුළුවන් ඔහුට අවසාන මොහොතට ඔහු ඒ පැත්තට බර වෙලා ඉන්න කියන එක. නමුත් සාමාන්‍ය කෙනෙකුගේ ලක්ෂණය තමයි සාමාන්‍ය ජීවිත ගත කරද්දී ඔහු නිතරම භෞතික දේවල් ගැන තමයි වැඩි අවධානයෙන් ඉන්නේ. ඔහුට අනිසි බියක් තියෙනවා භෞතික දේවල් ගැන. මේක තමයි සාමාන්‍ය ලක්ෂණය. නමුත් ආධ්‍යාත්මික දියුණුවට පත්වෙලින කෙනෙක් ඔහුගේ යටින් සිතේ යනව මේ කාරණා. දැන් බලන්න ඔබ ඇතැම් විට සාමාන්‍ය සරල සිද්ධියක් ගත්තොත් ඔබ නිතර ධර්මයේ රකින්න කෙනෙක් නම් ඔබේ අම තාතගෙන් ශ්‍රද්ධාව ලැබුණා නම් ඔබට බයක් ඇති වුණාම ඔබ මොකද කියන්නේ සාමාන්‍යයෙන්? ඉතිවිසෝ ගාථාව නේනි. බලන්නේ සරල සිද්ධියක් බලන්න. බයක් ඇති වෙච්ච ගාම අවිඥානිකව එනෝනේ මේක. ඇත්තටම අපි බුද්ධානුස්සති කියලා ලොකුවට වඩලා නැහැ. නමුත් ඒ වුණත් අර කුඩා කාලේ දෙමව්පියන් ලැබිච්ච ආවාසය බලන්න. හැබැයි ඔබ බුද්ධානුස්සතිය වඩලා තිබුණොත් මේ වගේ ධර්ම දේශන අහලා තිබුණොත් ඔබට හිතෙනවද ඔබ රියානතුරකට පත් වෙච්ච වෙලාවකදී ඔබට මේක නොසිතේ කියලා? ඔබට අනිවාර්යෙන් හිතෙනවා ඔබ කරපු කුසල ටික ඔබ ඔක්කොම මතක් වෙනවා. ඔබ සාමාන්‍ය ලෙඩක් වුණත් බලන්නේ ලෙඩක් කියලා එක්තැන් වුණු ගමම ඔබට මොකද්ද මතක් වෙන්නේ? මෙහාපු බණ කාරණා මතක් වෙනවා. ඔබ දීපු දාණය මතක් වෙනවා. රුවන්වැලිසෑය, දළදා මාලිගාව මේ වගේ තැන්වලට කරපු පින්කම් ඔබට ගලාගෙන එනවා හිතට. අර දුක් මැද්දේ ඔබට මේ ටික තමයි පේන්නේ. ඇතැම් විට ඥාති කෙනෙක් මතක් කරලා දෙන්නත් පුළුවන්. මතක් කරලා නොදුන්නත් ඔබ මේ කරුණ වලින් ඉන්නවා නම් ඒකෙන්ම පේනවා ඔබට මේ කරුණක් තමයි අවසාන මොහොතේ හිතට ඉස්මතු වෙන්නේ. ඇතැම් විට ධර්මයේ සඳහන් වෙන සමහර අවස්ථාවලදී කෝසල මල්ලිකා වැනි අවස්ථා තියෙනවා. ඊටාම ස්වල්ප කාලයකට අවසාන මොහොතේ හිත අදාගන්න බැරි වෙච්ච අවස්ථා තියෙනවා. මාර්ගඵල නොලබපු අය. මාර්ගඵල ලැබුව කෙනෙකුට කවදාත් ඒක වෙන්නේ නැහැ. මාර්ගඵල නොලබපු කෝසල මල්ලිකා වැනියගේ චරිත කතා තියෙනවා. ඊටාම ස්වල්ප කාලයකට ඒ දුගතිය ගිහිල්ලා තියෙනවා. දැමිට දවස් 5කට 7කට වගේ කාලයකට. ගිදෙල කාලේ යට හුඟාකම යටට ගිහිල්ලා ගිදෙලට ගෙන පොඩි වෙලාවක් යනෝනේ ඉහළට එන්න. අන්න ඒ වගේ සුගතියට එන්න ඊටාම ස්වල්ප කාලයකදී මේ අය නැවත සුගතියට ඇවිල්ලා තියෙනවා. මොකද එයාගේ කුසලිය බලවත් ඒකයි. අන්තිම මොහොතේ ඇතැම්මිට හිත හදාගන්න බැරි වෙන්නමත් පුළුවන්. බැරි වුණත් මේ වඩපු ගුණාංග ඔබට වැඩි කාලයක් ඔබව දුගතිය තියන්නේ නැහැ. ඔබ ඉක්මනටම සුගතියට ගන්නවා මේ කුසලයේ වශයෙන්. කෝසල මාලිකාවේ සිද්ධිය අපට ඒක හොඳම නිදර්ශනක් ඉදිරියට ගන්න පුළුවන්. හොඳයි. හොඳයි. තරන් සර්. තව ප්‍රශ්න තියෙනවද? අහන්න. පින්පොතෙනොත් යම්කිසි විදියකට මේවා සිහිපත් කළ දෙනවා. අපට සිහිපත් කරන්න අමාරු වෙච්ච වෙලාවකදී ඇතැමිට අපේ ඥාතියෙක් මේක කියවනවා. ශාරීරික අපි දුර්වල වෙච්ච වෙලා තියෙනවනේ. දුර්වල වෙච්ච අවස්ථා තියෙනවනේ. දැන් දුටුගම රජතුමාත් ඒ වගේ වුණා නේද? ඒ දුර්වල වෙච්ච වෙලාවේදී තව කෙනෙක් සිහිපත් කළ දෙනවා. ඒකත් යම්කිසි මට්ටමකින් අපට ප්‍රයෝජනවත් වෙනවා. ඇතැමිට අපටම අපි ගැන පොතක් නැති වුණත් අපට ඔක්කොම ටික මතක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි ගාක් දුරට මේ ධර්ම ශ්‍රද්ධාදී කරුණු ඉන්ද්‍රිය ධර්ම විදියට, බල ධර්ම විදියට ඉතාම ශක්තිමත් හිටියොත් අපට වෙන කිසිම කෙනෙකු දවන කරත් පොතක් පතක් නොබැලුවත් ඇතැමිට කන් දෙක නොඇසුණත් ඇස් දෙක නොපෙනුවත් තමා මනසීම මේ කරණා මෙනෙහි කර කරමයි ඉන්නේ. මොකද තමන්ට අනිත් හැම දෙයකටම වඩා ජීවිතයේ ඉහළම සතුට තියෙන්නේ මේ කාරණේ කියලා හුදන්නවා. අපි යම් කිසි දෙයක් වැඩිපුරම සතුට තියෙන දෙයක් ගැනනේ අපි හිත හිත ඉන්නේ නේද? දැන් බලන්න ජීවිතේ ඔබට දරුවා ගැන නම් වැඩිපුරම සතුට තියෙන්නේ, ඔබ දරුවා ගැනනේ හිත හිත ඉන්නේ. බැංකු පොතේ තියෙන සල්ලි ටික ගැන නම් වැඩිපුර ආසා තියෙන්නේ, ඒ ගැනනේ දවසට වැඩිපුරම හිතෙන්නේ. ඔබට රං ආභරණ හුඟාක් තියෙනවා නම් ඒක තියෙන තැනනේ දවසට වැඩිපුර හිත හිත ඉන්නේ නේ. අන්න ඒ වගේම තමයි කෙනෙක් ශ්‍රද්ධාව වැඩිපුර තියෙනවා නම්, සිල්වන්ත භාවය, ත්‍යාගවන්ත භාවය තියෙනම් ඒ කරුණ තමයි දවසට වැඩිපුර හිතෙන්නේ. එතකොට ඒ දෙයම තමයි ජීවිතේ අවසාන කාලයටත් එන්නේ. අවසාන මොහොතටත් එන්නේ මෙන්න මේ දෙයම. අනේ දෙයින් අපව සුගතියටපත් කරන්නත් හේතු වෙනවා. පින්නොත්නේ අපි මේට කලින් ඔබට සඳහන් කළා ඔබ දිනපතා කරන්න ඕන කරුණු ටිකක් ගැන. මං ගිය සතියේ කෙච්චර සීපත් කළේ නැහැ. ඔබට මේක මතක් කරගන්නට අවස්ථාව සලසලා දීමක් විදියට මම හිතන්නේ අපි එක දිගටම කියන අවශ්‍ය නැහැ. දැන් ඔබ දහම තුරට ඇවිල්ලා ඉන්නේ. ඔබටම මේ දහම පිළිපදිනකොට යම්කිසි විදියක සතුටක් දැනෙන්න ඕන. ඒ සතුට ඔබ දිගටම පාත්වා ගන්න නම් ඔබ අවංකව ඔබ මේ ධර්ම මාර්ගය යන්නට ඕන. අන්නේ සඳහා මෛත්‍රී භාවනා උදේ විනාඩි 10ක්, රාත්‍රී නිඳර යනකොට විනාඩි 10ක් සීපත් කරන්න කිව්වා. ඊළඟට ඔබට දිනපතා මුණ ගැහෙන අයගෙන් මුණගැහෙන පිරිසේ වැඩිපුර පිරිසකට ඔබ මෛත්‍රී සිතින් වඩන්න කියලා කිව්වා. මේක වැඩි කරන පමණට ඔබට ජීවිතයේ සතුට වැඩි වෙනවා. ඒ අතර ඔබ කරන කටයුතු 5ක් 10ක් ටිකෙන් ටික සිහියෙන් කරන්න කියලා සඳහන් කළා. ඊළඟට අපි තවත් ඉහළටම ගිහිල්ලා මොකද කරන්න ඕන? Tamanට ඇසට පේන, කනට ඇහෙන මෙන්න මේ සිද්ධීන් වැඩිපුර ප්‍රමාණයක් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න. ඇහැට රූපයක් පේනකොටම ඒ පේන රූපේ නිරුද්වච රූපයක් කියලා බලන්න. කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට, කෑම ටිකේ රස විඳිනකොට, කෑම රසයක් විඳින කමන්නේ. හැබැයි ඒක දකින්න මේ රස විඳින මනසින් කියලා. සින්දුවක් අහන කමක් නැහැ. හොඳ ලස්සන සම්භාව්‍ය සින්දු, බුදුගුණ සින්දු, නැත්නම් දේශාභිමානී ගීත, මෞගුණ ගීත වහන්න. අහන ගමන් තමන් දකින්න මේක තේරුම් ගනි මනසින් කියලා. මේ මනසත් අනිත්‍යයි කියලා දකින්න. හොඳ ලස්සන සුවඳක් සමපිච්ච මල් ආදී දේවල් බුදුහාඳුරට පූජා කරනකොට ඒ සුවඳත් විඳින්න. කමක් නැහැ. හැබැයි ඒක දකින්න මේ සුවඳ විඳින්නේ මනසින් කියලා. සරයට පහසක් විඳිනකොට ඒ පහස විඳ ගන්න. ඒකෙන් අවශ්‍ය නම් සතුට වෙන්න. සතුට වෙන ගමන් තමන් දකින්න මේක විඳින්න මනසින් කියලා. එහෙම දකින්න දකින්න තමාට මොකද්ද වෙන්නේ? රූපෙ නිදහස් වෙනවා. රූපේ පැතර තිනාස ආඩු වෙනවා එන්නේ. රූපෙන් නිදහස් වෙනවා කියන්නේ මහා දුක් සමුදායකම නිදහස් වෙනවා. රූපෙන් විතරක් නෙවෙයි මේ දකින්න මනසත් සිතත් අනිත්‍යයි කියලා දකින්න. එතකොට මනසේ පැතිනොත් නිදහස් වෙනවා. එතකොට නාම රූප කියන මේ දෙකෙන් අපට එක විට නිදහස් වෙන පුළුවන්කම තියෙනවා මේ ධර්මමාර්ගය ඉදිරියට ගමන් කිරීමක් වශයෙන්. ඉනිස අපේන තුනේ දිනපතාම එක පැත්තකින් අප වඩන මෛත්‍රී භාවනාව කරන කාලේ වැඩි කරගන්න. මේක තමන්ගේ සියලුම දෛනික කටයුතු සාර්ථක කරගන්න, ඔබේ යහපත් පැතුම්න් සියලක්ම සඵල කරගන්න තියෙන ඉහළම ක්‍රමවේදය, ඉහළම ටෙක්නික් එක තමයි මෛත්‍රී භාවනාව. ඔබේ අපල දුරු කරගන්න, ඔබේ අතීත කර්ම විපාක විදියට වෙන අකුසල විපාක දුරු කරගන්න යටපත් කරන්න තියෙන ඉහළම ක්‍රමවේදය තමයි මෛත්‍රී භාවනාව. ඔබේ ඊළඟම ඉන්න ඥාතීන් සුහදව තියාගන්න, එයත් එක්ක සුහදව වාසය කරන්න තියෙන හොඳම ක්‍රමවේදයක් මේක. ඒ විතරක් නෙවෙයි. ඔබට මිනිස්යන්ගේ විතරක් නෙවෙයි, අමනුෂ්‍යයන්ගේ ප්‍රසාදය ආරක්ෂාව ලබා ගන්න තියෙන ක්‍රමවේදයක් මේක. ඔබේ මියගිය අම්මලට තාත්තලට පින් අනුමෝදන් කරන්න තියෙන ඉහළම ක්‍රමයක් මේක. ඒ විතරක් නෙවෙයි. අපේ හිතේ තියෙන රාගය, ద్వේෂය, ඊර්ෂ්‍යාව, මාන්නය අඩු කරගන්නටත් මේ මෛත්‍රිය අපට හේතු වෙනවා. අන්නේ තුල ඉඳගෙන හැකිතාක් දුරට අනිත්‍ය සංඥා වඩන්න. මේ සම්බුද්ධ ශාසනයෙන් උපරිම පරලෙන් නෙලා ගන්න. ගත වෙන හැම දවසක්ම උපරිම ලෙස සිහියෙන් නුවණින් ගත කරන්න. හැම තත්පරයකටම උපරිම වටිනකම ලබා දෙන්න. මේ දහම ඔබේ ළඟම ඥාතීන්ටත් හැකිතාක් උපරිම ලෙස දීලා එය දහමට යොමු කරගන්නට උපරිම ලෙස උත්සාහ කරන්න. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තවත් ප්‍රශ්න එහෙම තියෙනවද? ඔව් අහන්න. හරි මාතේ අහන්න. ඔව් අපිට තියෙන ආශාව සාමාන්‍යයෙන් අපි බාහිර දෙයට තියෙන ආශාව තමයි ආශාව විදිහට සැලකන්නේ. නමුත් ඇත්තටම අපි ආශාව කියලා කියන්නේ තමන්ගේම මේ ස්කන්ධ පංචකයට අභ්‍යන්තරයට තියෙන ආශාව. මේ ආශාව විවිධ නම් වලින් සඳහන් කරනවා. මේක කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් කියනවා. නන්දි රාගය කියලා කියනවා, තෘෂ්ණා කියලා කියනවා, නිකාන්ති තණ්හාව කියලා කියනවා. මේ හැමදේම කියන්නේ තමන්ගේ මේ ජීවිත අභ්‍යන්තරයට. සාමාන්‍යයෙන් අපි බඩමුට්ටු වල තියෙන ආසාව කියලා තමයි ආසාව කියලා කියන්නේ. නමුත් ඒකේ යටි මුල ගත්තොත්, මුදුන් මුල ගත්තොත්, මුදුන් මුල කියන්නේ තමන්ගේම මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචයකට තියෙන ආසාව. නැත්තම් තමන්ගේ සිතට සහ කයට තියෙන ආසාව. නැත්තම් වෙනත් විදිහකින් කියලා කියනවා නම් නාම රූප විඥාන වලට තියෙන ආසාව. මෙන්න මේ බැඳීම, ආසාව, තෘෂ්ණාව මේව හඳුන්වන තමයි නන්දි රාගය, නැත්තම් තෘෂ්ණාව, නැත්තම් තණ්හා කියලා කියන්නේ. ඔව්. ඔව් අහන්න. මම මේ ප්‍රශ්නේ ඇසියොත් ප්‍රශ්නය රහ රහතන් වහන්සේ කෙනෙක් සිය දිවහානි කරගන්නවා කියලා අපි කියන්නේ නැහැ. සමහර ස්වාමින් වහන්සේලා ජීවිතය අවසාන මොහොතෙහි තමන්ගේ ජීවිතය ගැන කැමිට කලකිරিলা. සමහර මෙච්චර කාලයක් ධර්මයේ පිළිපැදලා තමන්ට ප්‍රතිඵලයක් නැහැ කියන කලකිරීම මත සමහරට ශාරීරික තුන්ච දැඩි රෝගාබාධ නිසා ජීවිතය අවසාන කාලයේ සිය දිනසගත අවස්ථා තියෙනවා. හැබැයි ඒකේ ද්වේෂයෙන් යම්කිසි බාහිර පුද්ගලයෙක් ගැන ද්වේෂයෙන් කරපු අවස්ථා ගැන සඳහන් කරන්නේ නැහැ. ඇතැම් විට මෙහෙම වේදනාව මෙනෙහි කරද්දී මුනුහන්සේලාගේ ධර්මයේ තුලම හිටපු ස්වාමීන් වහන්සේලා විදිහට වක්කලි හාමුදුරුවන් වැනි ස්වාමීන් වහන්සේලා ගැන සඳහන් කරනවා. උන්වහන්සේලා ඒ වේදනාව මෙනෙහි කළා අනිත්‍ය සංඥා වඩලා උන්වහන්සේලාගේ මරණයත් පිරිනුවන් පෑමත් රහත් භාවයත් මේ තුනම එක විට සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. මේකට කියන්නේ සම්සීසී කියලා. ඊළඟට රහතන් වහන්සේ කෙනෙක් උන්වහන්සේට අතීත කර්ම විපාක විදියට ස්කන්ධ පංචකයක් තියෙනවා. ඒ නිසා තමයි සෝපදි ශේෂ නිර්වාණ ධාතුව කියලා කියන්නේ. සෝපදි අනුපදි කියලා දෙකක් තියෙන නිර්වාණෙහි සෝපදි කියන්නේ උපදි සහිතව නිවනටපත් වෙන. උපදි කියන්නේ ක්ලේශ උපදි නෙවෙයි. උපදි කියලා කියන්නේ මේ කන්ද උපදි කියන ස්කන්ධ පංචකයේ තියෙනවා. ස්කන්ධ පංචකය කියන අතීත කර්ම විදියට ලැබෙන ස්කන්ධ පංචකයක් තියෙනවා. අතීතයේ තිබෙච්ච තෘෂ්ණාදී හේතු නිසා වර්තමාන ස්කන්ධ පංචකය පහළ වෙනවා. හැබැයි ඒ වර්තමාන ස්කන්ධ පංචකය තුල බැසගෙන ඉන්නේ නැහැ. උන්වහන්සේලා ප්‍රඥාවෙන් ඉන්න නිසා රූප ස්කන්ධය උන්වහන්සේ අසුරු කරන්නේ නැහැ. අපරියාපන්න භූමිය ගැන සඳහන් කරන්නේ රහතන් වහන්සේගේ අධ්‍යක්ීම කියන්නේ ජීවත් වෙන ලෝකය. එතකොට මේ ජීවත් වෙන ලෝකයේ උන්වහන්සේ රූපය නිරුද්ධ වෙච්ච බව ඊටාම මැනවින් නොනින් දන්නවා. අනේ නිසා උන්වහන්සේ වේදනා සංඥා සංඛාර විඥාන කියන වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකේ ස්කන්ධ හතර තුලයි උන්වහන්සේගේ පැවැත්ම තියෙන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් රූප ශබ්ද ආදී බලන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. උන්වහන්සේලාගේ ඇස කන ආදී ඉන්ද්‍රිය වලට රූප ආදී පතිත වෙනවා අතීත කර්ම විපාක විදියට. නමුත් ඒක එතනම නිරුද්ධ වෙලා යනවා. උන්වහන්සේලා ඊටාම අවබෝධයෙන් ඉන්නේ එය තේරුම් ගන්නකොට නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයක් තේරුම් ගන්නේ. උන්වහන්සේලා සම්පූර්ණයෙන්ම රූපයෙන් නිදහසල ඉන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරෙම නිදහසල ඉන්නේ. අනේ නිසයි කියන්නේ යත් ආපෝච පඨවිච තේජෝ වායෝ නගහදති. එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. යම්කිසි තැනක පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ස්කන්ධ පංචකයම නිරුද්ධ වෙන මානසිකත්වයක නම් ඉන්නේ. එතනදී ඔහු නාම රූප දෙකෙම නිදහස් වෙන මානසිකත්වයට පත් වෙනවා. හැබැයි මේකෙන් වරදවා තීරුම් ගන්න එපා. රහතන් වහන්සේට ශරීරයක් නැහැ. රහතන් වහන්සේ පිණ්ඩපාත යන්නේ නැහැ. මේ දේ නෙවෙයි මේ කියන්නේ. උන්වහන්සේලා මේ ශරීරය පරිහරණය කිරීම සඳහා ඊට අදාළ කාරණා ටික කරනවා. කරද්දී උන්වහන්සේලා ඒ සතර මහා භූත රූප වලින් නිදහස්ල ඉන්නේ. බාහිර රූපෙන් විතරක් නෙවෙයි අභ්‍යන්තර මනසිනුත් නිදහස් වෙලා ඒ මනසත් හැම මොහොතෙම අනිත්‍යතාවයේ මෙනෙහි කරමින් ඉන්නේ. එතකොට රහතන් වහන්සේ කෙනෙක් සිය දිව හානි කර ගැනීමක් කියලා සඳහන් වන්නේ නැහැ. උන්වහන්සේලා තමන්ට නියමිත කාලෙ හිටියට පස්සේ ආයු සංස්කාරය අත්හැරීමක් කියලා දෙයක් සිදු කරනවා. මේක සාමාන්‍ය සිද්ධියක්. උන්වහන්සේලා සිහියෙන් තමයි අවසානයේ තමන්ගේ මේ ජීවිතේ නිමාවටපත් කරන්නේ. සසර ගමනේ අවසාන මරණය සිද්ධවන්නේ උන්වහන්සේලා සිහියෙන් කල්පනාවෙන් ඒක කලින්ම තේරුම් අරන්. සාමාන්‍ය කෙනෙක්ගේ සිය දිව හානි කර ගැනීමකදී බොහෝ විට වන්නේ යම්කිසි කෙනෙක් ගැන අමනාපයෙන් තමයි වෙන්නේ. ඇතැමිට තමන්ගේ ශරීරය ගැන හරි දැඩි ද්වේෂයකින් තමයි ඒතරට පත් වෙන්නේ. ඇතැමිට එහෙම වුණත් තමන්ගේ ප්‍රාර්ථනාව යහපත් නම් අනිත් කෙනාට යහපත කරන අදහසින් අනිත් කෙනෙක් මන්නේ සාදුකට පත් වෙන කියන අදහසින් කෙනෙක් එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කෙනා ඇතැමිට දුගතිගාමී නොවෙන්න පුළුවන්. නමුත් බුදු දහමේ කිසි විටකත් සීදී හානි කර ගැනීමට අනුබල දීලා නැහැ, උනන්දු කරවල නැහැ. ඇයි ඒකට හේතුව? ඇතැම් විට අපට මනුස්ස ලෝකේ කඩදරයි කියලා හිතිලා මේ තත්ත්වයටපත් වෙනවා. ඒතර අපි දන්නවද අනිවාර්යෙන් තමන් යන තැන මීට වඩා හොඳ ස්ථානයක් කියලා? ඇතැම් විට මීට යන ස්ථානේ මීටත් වඩා දුක් විඳින ස්ථානයක් නම් මොකද වෙන්නේ? එතකොට පින්නොතින අපේ මේ මරණය බොහොම අවාසනාවන්ත මරණයක් වෙනවා. මේකට එක්තරා උදාහරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ එක්තරා තැනැත්තෙක් ගියතෙන් සිදුවෙච්ච වරදන් නිසා ඒකේ නා උල තිබ්බා. උලක් මත සිඳුවල දවස් ගාණක් දුක් විඳලා තමයි මැරෙන්නේ. මේ උල තුල ඉන්නකොටම යාගේ මියගිය ඥාතියෙක් දෙවි කෙනෙක් විදියට ඇවිල්ලා මෙතන තාට අහසින් ඉඳගෙන උනන්දු කරවනවා තවදුරට ජීවත් වෙන්න කියලා. මේ අවස්ථාවේදී මේ දඬුවම් දීපු ස්ථානයේ සමීපයෙන් දඬුවම නියම කරපු රජතුමා ගමන් කළා. ගමන් කරනකොට දැක්ක මේ අහසේ ඉඳීමේ මේ සඳහන් කරන දෙවිය ගැන. දැකලා වහනවා ඔබ මේ තැනැත්තාගේ හතුරෙක්ද කියලා. මෙච්චර දුකක් විඳීමේ මේ උලමත දුක් විඳින මේ තැනැත්තාට තවත් ජීවත් වෙන්න කියලා උනන්දු කරවන්නේ ඔබ මේ තැනැත්තාගේ හතුරෙක්ද කියලා. එතකොට මේ දෙවියා මොකද කිව්වේ? දෙවියා වෙනත් ඈතට ගිහිල්ලා රජතුමාට කියනවා මේ තැනැත්තා මරණයට පත් වෙලා දැන් මේ නිරේ යන්නයි ඉන්නේ. නිරේ ගිහිලා විඳින දුක මීට වඩා 100,000 ගුණෙන් වැඩි. නිරේහි විඳින දුකට වඩා හොඳයි මේ උලමතම ඉන්න එක. ඒකයි මා තවදුරටත් මේ තැනැත්තාට උලමතම ඉන්න කියලා මේ කියන්න උනන්දු කරවන්නේ කියලා. පින්නතුනි ජීවිතේහි පිටිපස්සට උලක් තියලා ඒ උල ශරීරයේ මැදින් හිස දක්වාම ටිකෙන් ටික එන වේදනාව තරම් වේදනාවක් මේ ලෝකේ කෙනෙකුට නැහැ. අන්නේ වේදනාව හොඳයි කියලා කියනවා නිරේ ගිහිලා විඳින දුකට වඩා. පින්නතුනේ මේ සිද්ධිය අපි දැනගත්තොත් කිසිදාක අපි සිය දිවහනි කරගන්නේ නැහැ. කොච්චර දුකක් වින්දත් තමන් ඒ දුක විඳගෙන ඉන්නවා. අපි විඳින දුක් පින්නතුනේ කවදාවත් අර උලක් මත විඳින දුක තරම් වේදනාවක් නෙවෙයි. නමුත් හුලක් මත ඉඳගෙන විඳින දුක වුණත් ධර්මයේ සඳහන් වන ඒකත් සැපයයි. නිරය ගිහිල විඳින දුකට වඩා කියලා. අනේ නිසා කිසිදාක සියදිව හානි කරගන්නටවත් ජීවිතයේ නැති කරගන්න කෙනෙකුට උනන්දු කිරීමක්වත් බුදු දහමේ කිසි විටකත් අනුමත කළ නැහැ. ඒක වර්ණා කළ නැහැ. එනිසා දුක් විඳින්මින් හරි පිනතුනේ මේ සද්ධර්මය තුල අඛණ්ඩව පින්නට ඕන. අපි කර්මානුරූප අවශ්‍ය අවස්ථාවේදී මේයයි අපි එකට කලබල වෙන්න ඕනේ නැහැ. අපිට තියෙන උපරිම ලෙස ධර්මය තුල ඉඳීම එහි අනිසංස අපට මේ ජීවිත කාලයේදීත් සසරේදීත් අපට ලැබෙනවා. අද පින්නතුනි අද අප මෙතනින් එහෙනම් හිමාටපත් කරමු. හොඳයි ඔබට දීපුවේ ක්‍රියාකාරකම් ටික දිගටම කරන්න උනන්දු වෙන්න. ඔබට මේ අහන ධර්මයෙන් නිසි ප්‍රතිඵල ලැබෙන්නේ ඔබට වඩාත්ම අනිසංස දැක ගන්න ලැබෙන්නේ සිතේ තියෙන මානසික පීඩා දුරු කරගෙන ආධ්‍යාත්මික සුවය දිනෙන් දිනු කර ගන්නට ඔබට ලැබෙන්නේ ඔබ මේ කරන ක්‍රියාකාරකම් මේ පවරණ ක්‍රියාකාරකම් හැකිතාක් ඔබටම අවංකව ඔබ කරන්න පුළුවන් නම් කුඩා සටහන් පොතක් තියාගෙන ඔබ එදිනෙදා කරන කාරණා ලියා ගන්න. තියාගෙන රාත්‍රී කාලේ බලන්න මම අද මෙච්චර කාලයක් මෛත්‍රී භාවනා වැඩුවා. මෙච්චර පුද්ගලයන් මං ඉදිරිපස්සට එන අයට මෛත්‍රී වැඩුවා. මෙච්චර කටයුතු ගානක් මාද සිහියෙන් කළා. මෙච්චර සිද්ධීන් සංඛ්‍යාවක් මං අනිත්‍ය වශයෙන් බැලුවා කියලා දිනෙන් දින මේ සංඛ්‍යාව වැඩි කරගන්න. ඔබට ලොකු සතුටක් දැනෙන්නෙම ඔබේ කුසල ඊටාම වේගවත් ඉහළට යයි. ඔබට විතරක් නෙවෙයි ඔබේ ළඟම ඉන්න ඥාතීන්ටත් මේක දැනෙයි. එයාත් ඔබට වෙනදටත් වඩා ඔබට ගරු කරයි. ඔබට කැමති වෙයි. ඔබේ අඩුපාඩු වලට සමාව දෙයි. ඒ හුඟක් දේවල් මේ අතරින් වෙනවා. සද්ධර්මයේ සාන්දෘෂ්ටික බව අකාලික බව බලන්නම්. හැකිතාක් දුරට මෛත්‍රියත් අනිත් සංඥාවත් වඩන්න. ඒ සඳහා උපරිම ලෙස සතිමත්ව කාලයගත කරන්න. ඉතින් මේ සඳහා ඔබට ශක්තිය දෙහි වාසනාව ලැබේවා. රැස් කරගත් නුතුම් පුණ්‍ය ධර්මයන් අප නමින් මියගිය ඥාති උදනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් දෙවිනු සනුමෝදන්ව අප හැම දිනමත් සම්බුදු ශාසනයත් ලෝකයක් හැක දෙත්වා කියන පැතුමෙන් අපි දෙවිනටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බොම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් භාවනා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්ම වල බලයෙන් පින්තුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සලසේවා. ජීවත්වන කාලයේ තම ඥාති මිත්‍රාදීන් සමග සතුටෙන් සැනසීමෙන් සමගිව ජීවත් වන්නට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා බයම් පන්තා ච නිබ්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තෝ සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නෙත සැන සිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැන සිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැන සිල්ල බුදු හිමි ගුණ සිතේමය බව සැනසෙල්ල හිමිගත් මග ගැනීමය. හැම දෙනාටම තෙරුවන් සරණයි.